අමා ශාන්තිදර බුදු රජීඳුන්ගේ පාදස්පර්ශෙන් පූජිත ශ්‍රීපා කන්දවලන් බුදුනේ කැලණිද බලවේ කළු මහවැලි සිව් මහගංගා ගලා ගලා බතගුල පින්නත ඒ විතරක් නොව සිල්වත් උතුම් මිනිස් දහම් පිරි බුද්ධ ධර්මයෙන් අභිමානවත් දයත්ගුණා පුතුනේ අපි දයක්ුණා පුතුනේ නුඹත්තේ දැයි පුත්‍රුව නැකි මා පුතුනේ බුද්ධ ධර්මයෙන් අභිමානවත් දැකි අපේ දය පුතුනේ 2016 වසරේ පළවෙනි මාසයේ 17 වෙනිදා භාවනා වැඩසටහන අපි ඉතාම සන්තෝෂ වෙනවා. වෛද්‍ය අපේ ධර්මපාල ඇතුතුමා නවන මහත්මිය ඔස්ට්‍රේලියාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ මොහොතේ ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මය කියන්නේ දැනුමක් හැටියට යමක් දරා ගන්න දෙයක් නෙමෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ ජීවිතේ වෙනස් කර ගන්න දහමක්. ඔළුවේ මතකේ ගොඩ ගහගෙන ඉන්න තියෙන දෙයක් නෙමෙයි. ඒ හැම කාරණයකින්ම අපේ ජීවිතය වෙනස් කරන්නයි බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කළේ. කොයි විදිහටද වෙනස් කරන්නේ? සැනසිලිදායක අන්දමට. බලන්න කොච්චර දැනුම තිබුණත් ගොඩාක් දේවල් අපි ඔළුවේ මතකයේ දරාගෙන සිටියත් අපි තුල සැනසීම නැත්තම් ඇති වැඩක් නැහැනේ. ඒ නිසා සැනසීම ඇති කරගන්නට ඒ ඇති වෙන විදියට තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි ගොඩාක් ධර්ම කරුණු දැනගන්න එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ ඒ ධර්ම කරුණක් ඔස්සේ අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පැහැදිලි කරන ආකාරයට වෙනස්ව පවතිනවද කියන එක පිළිබඳව. අවබෝධය තමයි වැදගත්. සිත පිළිබඳව අවබෝධය තමයි වැදගත්. අපි කොහොමද දන්න කාරණයක් කවුරුත් අවබෝධයක් යමක් පිළිබඳව වැඩි වෙනකොට ඒ භාවිතාව ඊටාම පහසු බවට පත් වෙනවා. මනස කියන ධර්මතාවය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති වෙන විට අපිට මනස පරිහරණය කිරීම පහසුවක් බවට පත් වෙනවා. හුදෙක් අපේ මනස කියලා කියන්නේ සිතේ ඇති වෙන සිතුවිලි පද්ධතියට හරි නොයෙකුත් කල්පනාවන් වලට හරි නෙමෙයි. අපි මනස කියලා කියන්නේ ඒ හැම දෙයක්ම පිළිගන්නා වූ ආකාරයට. එහෙම නැත්නම් ඒකට කියනවා චේතනා කර්මය කියලා. ඒ චේතනා කර්මය කියන එක හරි පුදුමයි. එකම දෙයක් දෙදෙනෙක් පිළිගන්නේ දෙආකාරයකටයි. පැහැදිලිනේ චේතනා කර්මය හඳුනගන්න ඒ කාරණේ. එකම දෙයක් දෙදෙනෙකුට එක ආකාරයට චේතනා කර්ම වෙන්නේ නැහැ. ඒ නිසා වෙන අපි හොඳින් තේරුම් කරගන්න ඕන වැදගත් වන්නේ ප්‍රතිචාරය. කරුණක් පෙනීම නෙමෙයි. ඇසීම නෙමෙයි, කතා කිරීම නෙමෙයි, අපි ඒ කෙරෙහි දක්වන්නා වූ ප්‍රතිචාරයයි වැදගත් වෙන්නේ. ප්‍රතිචාරය නිරෝධ සහගතන, ප්‍රතිචාරය සක්කාය දිට්ඨියෙන් තොරවන, ප්‍රතිචාරය සීලබ්බත පරාමාස වලින් තොරවන, ප්‍රතිචාරය විචිකිච්ඡාවෙන් තොරවනං ඇතිවන්නේ ඒත්තන්ට ඒ ඇති වෙන ගැටලු වේදනා බොහොම අඩුයි. අපි කවුරුත් තේරුම් අරගෙන තියෙන්න ඕන අපි ළඟ තියෙනවා ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය, එහෙම නැත්නම් මමංකාරයේ මමත්වයේ කියලා මේ එකම කාරණය පැහැදිලි කළේ. එහෙම දෙයක් තියෙනවා. ඒ දේ අපි තුල වාසය කරමින් අපිට මහත් වූ පීඩාගමනවා. ඒ ලෝකෙ ඉක්මවන්න බැරිම කාරණයක් හැටියට ඉතුරුව තිබුණේ මේ මමංකාරයේ මමත්වය. මේක ඉක්මවන්නට නොයෙකුත් ආගම්වල අනේක විද උත්සාහයන් තිබුණත් ඒ කිසිදු දෙයකින් නිශ්චිත නිවැරදි ප්‍රතිඵලයක් ලඟා කරගන්න බැරි වුණා. ඉතින් මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අප්‍රමාණ වෙහෙසක් කැපවීමක් කරලා, එක මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න අමාරු තරම් කැපවීමක් කරලා මේ උතුම් ලෞතුරා බුද්ධත්වය, ලෝකෝත්තරත්වය හඳුනාගත්තේ. ඉතින් අපිත් මේ ලෝකෝත්තරත්වය මේ ජීවත් වෙලා ඉන්න කාලෙම යම් පමණකින් හරි අඳුනගන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර භූමිය තුල මාලිගාවක් හදාගන්න එකට නැතත් ලෝකෝත්තර භූමියට පය තියලා තියෙන්න එපා නේද? පය තියලා ඉන්න ඕන. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඒකට ඒ ලෝකෝත්තර භාවයට පය තැබීම. කොහොමද පය තබන්නේ? ඇහෙන් ඇහෙන් පය තබන්න බෑ. ඇසෙන් පය තබන්න බෑ කියන්නේ ඇහෙන් දකින්න බෑ ලෝකෝත්තර භූමිය. ඇස නිරෝධ කරගෙනයි බලන්න සිද්ධ වෙන්නේ. කනින් අහන ශබ්දයක් නෙමෙයි නිවන. එහෙමනම් තමන්ගේ සෝත විඥානයත් නිරෝධ කරගෙනයි බලන්න වෙන්නේ. නාසයෙන් ස්පර්ශ කරන්න බෑ නිර්වාණය. එහෙමනම් නාසයත් නිරෝධ කරගෙනයි අවබෝධ කරගන්න වෙන්නේ. ඒ වගේම දිව, ශරීරය, මනස කියන මෙන්න මේ සදායතන සියල්ලක්ම නිරෝධ කරගෙනයි මේ ධර්මය බලන්නේ. ඉතින් ඒක නිරෝධ කරගත්තට පස්සේ අපිට මොකද්ද පේන්නේ කියලා හිතන්නවත් බෑ. අපිට පේනවා මේ ඉන්ද්‍රයන් තුල, දෂ්ඨණය තුල මායාවක අපි වෙලී සිටිය වග. ඉන්ද්‍රිය මායාවක වෙලී සිටිය වග පේන්න පටන් ගන්නවා. එසේ මායාවක වෙලී සිටිය බව පේන්න පටන් ගත්තට පස්සේ යාට ඒ මායාවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ මායාවෙන් නිදහස් වුණාට පස්සේ මනස පුදුමාකාර සහනශීලී භාවයකට පත් වෙනවා. කවුරුත් කැමති වේදනා නොවිඳින්න, කවුරුත් කැමති දුක් නොවිඳින්න, කවුරුත් කැමති මානසික පීඩා නොලබා ඉන්න. නමුත් කැමති පරිදි සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ. සමහර විට මේ හැමදේම අතහරින්නත් හිතෙන් කැමති. අතහැරෙනවද? එහෙම කැමති උනායි කියලා අතහැරෙන්නේ නෑ. නෙවැරදි විදියට නුවණ යොමු කරන්න ඕන. එහෙම නැත්තම් නෙවැරදි ආකාරයෙන් ධර්මය යොමු කරන්න ඕන. එසේ යොමු නොකොට ඒ දේ සිද්ධ වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි දන්නවා මල කඩ වෙන්න පුළුවන්, කහට වෙන්න පුළුවන්. අපිට ඒ දේ ඉවත් කරගන්න උවමනාව තිබුණු පමණින් ඒක ඉවත් වෙන්නේ නැහැ. මලකඩ බුරුල් වෙන මොනවා හරි දියරයක් ඒකට හින්ට ඕන. එවිට ක්‍රමානුකූලව ඒ මලකඩ බුරුල් වෙනවා, ඒ ඇඳුමක නම් කහට බුරුල් වෙනවා, ඊළඟට ඒ කහට අපිට සෝදා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ ධර්මය නිවන් මඟ අවබෝධ කර ගැනීම පිණිස ඕනෑකම කියන එක හෙවත් ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව කියන කාරණේ ප්‍රමුඛ කාරණයක්. ඒ ශ්‍රද්ධාව කියන කාරණයත් එක්ක මුල් වෙලා එයා තේරුම් කරගන්නවා නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන සීලය හෙවත් ශික්ෂණය. ඒක අවබෝධ කරගන්නවා. දැන් අපි ගොඩාක් වෙලාවට ශික්ෂණයක් තියෙනවා. හැබැයි නිර්වාණ අවබෝධය කර ගැනීම සඳහා උපකාරක වෙන ඒවා නෙමෙයි. සමහර බාහිර ශික්ෂණයක් තියෙනවා. ඒක නිර්වාණ ධර්මයේ සඳහා කියලා ඍජුව පෙනීමක් නැහැ. ඒක බොහෝ වෙලාවට භෞතික ආරක්ෂාවක් ඒ ශික්ෂණයන් වලින් යෙදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා වන සීලය වෙනමයි. ඒකට කියනවා ආර්ය සීලය කියලා. වෙනම ඒ ආර්ය ධර්මයක් හැටියට ගැඹුරු සීලයක් පෙන්වනවා. ඒ තමයි දෘෂ්ටි වලින් නිදහස් වෙලා යන සීලය. පසු නිර්වචනවලදී පොඩි පොඩි අපහසුතාවයන් වලට පත් වෙන ආකාරයෙන් ඒ විග්‍රහ වෙලා තිබුණත් බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සීලයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ හිත රැකගැනීමේ සීලය. හිත රැක ගන්න තැන අනිත් ඔක්කොම සීල් රැකෙනවා. මොකද සිතෙන්නේ අනිත් ඔක්කොම සීල් කැඩෙන්නේ නේද? එහෙමනම් සිත රැක ගන්න තැන අනිත් ඔක්කොම සීල් රැකෙන විදිහේ සීලයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොකද්ද මේ දෘෂ්ටි නොගන්නා වූ සීලය? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. මේ දර්ශනය පූර්ණත්වයට පත් වෙන තැනම තමයි පින්නතුණි අධ්‍යාත්මික සීලය කියන එක පිහිටන්නේ. දර්ශනයක් නැතුව සීලයක් පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම දෙයක් පිළිබඳ ඒ කාරණේ එහෙම තමයි. මොනම වෘත්තියකවත් දැනුමක් දන්නේ නැතුව ඒ වෘත්තියේ යෙදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් කැටියට වෛද්‍ය වෘත්තිය. වඩු වැඩ කරන කෙනෙක් නම් ඒ වඩු වැඩ කරන වෘත්තිය. ඒ දැනුම ඇති කර ගන්න තැන තමයි තමන්ට අවකාශය ලැබෙන්නේ. අර සීලය කියන එක අධ්‍යාත්මික සීලය කියන එක පවතින සීලයෙන් කුමක්ද ඇතිවන්නේ? තමන්ගේ හිතේ නිවීම. ඒ සීල සම්පන්න වෙනවා කියලා කියන්නේ හිත නිවාගෙන යන වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. ඒක දණ්ඩ නීති සංග්‍රහයක් නෙමෙයි. දණ්ඩ නීති සංග්‍රහයක් නෙමෙයි, අවබෝධය තුළ ශික්ෂණය, සංවරය. අවබෝධය ඇති වෙන දැන සංවරය. උදාහරණයක් කියන්නම්කෝ. දෙදෙනෙක් අඹගෙඩියකට පොරකම්. එක්කෙනෙක් දැනගන්නවා මේ අඹගෙඩිය කුණු වෙලා තියෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඉබේම පොරකෑම නතර වෙනවද නැද්ද? ආහා ඔයා ගන්න ඔබ තියා ගන්න කියලා කියනවා. ආන් ඒ වගේ පින්නතුනේ මේ ජීවිතයේ කියන එක, මේ මනස කියන ධර්මතාවය පිළිබඳව ලොකු මමංකාරයකින් හිතාගෙන ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? මේක තේරුම් ගන්නව, මේක මායාවක්, මේක බොරුවක්, මෙහි මමේ නැත. අර මමේ මමේ කියලා දඟලන ස්වභාවයට මොකද වෙන්නේ? ආතෑරලා දානවා පිනතුනේ. ඒක ඉබේම මනසින් වෙන දෙයක්, අවබෝධයෙන් සිද්ධ වෙන දෙයක්. තේරෙනවනේ? අවබෝධය දැන් gediyak සම්පූර්ණ වෙන්න නම් ඒක පැහිලා ඉදිලා වැටෙන්න ඕන නේද? එහෙම නැතුව ඒක ස්වභාව ධර්මයෙන් වැටෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ අපේ මනස අවබෝධයටපත් කිරීමෙන්ම තමයි එය පූර්ණත්වයටපත් වෙලා අපේ හිතෙන් ස්වභාවයෙන්ම ගිලිහිලා යන්න ඕන. තේරුණානේ? යමෙක් වීදුරු කැබැල්ලක් තබාගෙන ඉන්නවා මැණික් කැටයක් කියලා. හැබැයි හිතාගෙන මේ කවුරු හරි කෙනෙක් තවට්ටල දුන්නෙත් මැණික් කැටයක් කියලා. මෙයා තියාගෙනත් ඉන්නවා තව කීප දෙනෙක් කියපු නිසා මේක මැණික් කැටයක් කියලා. එහෙත් එක්තරා අවස්ථාවකදී විශේෂ පරීක්ෂණයකින් ඔප්පු වෙනවා මේක බැනික් කැටයක් නොවේ, වීදුරු කැබැල්ලක් කියලා. අර වීදුරු කැබැල්ලට, එහෙම නැත්නම් ඒ බැනික් කැටේ කියලා හිතාගෙන හිටපු දෙයට දීපු ආරක්ෂාව, රැකවරණය, තිබුණු තණ්හාව, තිබුණු ආශාව, අර වීදුරු කැටයයි කියලා මේක ඔප්පු වුණාට පස්සේ මොකද කරන්නේ? සමහර විට පාරට විසිකරලේ, සමහර විට ගෙදර නොසලකලි මත් අන්දමින් ඕනම තැනක එක තියලා දාලා යන්න පුළුවන්. මොකද හේතුව? ඒක හිතෙන් ඒක ඉවත් වුණා, ඒකේ වටිනකමක් නැහැ කියලා. මෙන්න මේ වගේ ජීවිතය පිළිබඳව අවබෝධය හරියට ඇති වෙනකොට, මනස පිළිබඳව අවබෝධය හරියට ඇති වෙනකොට, මේ වීදුරු කැබැල්ලකට මැණික් කැටේ කියලා හිතාගෙන හිටිය කෙනාට සිද්ධ වෙච්ච දේ, ඒ වටිනාකම අර තණ්හාවෙන් බැඳිච්ච ස්වභාවය, තෘෂ්ණාවෙන් බැඳිච්ච ස්වභාවය සම්පූර්ණයෙන් විය කියලා ගිහිල්ලා සම්පූර්ණයෙන් ඒ වීදුරු කැබැල්ලයි මැණික් කැටය කියලා තිබුණු රැවටීමයි අතර තියෙන සම්බන්ධතාවය නැතුව ගිහිල්ලා මනස හිස් වෙනවා, නිදහස් වෙනවා. එහෙමනම් මේ මනසේ ස්වභාවය අපි තේරුම් කරගන්න ඕන ආකල්පවලින් බැහැරව. ආකල්පවලින් බැහැරව වෙන්න එක ලේසි නෑ. අපේ මේ ඉන්ද්‍රියන් හදලා තියෙන ආකල්පවල සංකල්පවල ජීවත් වෙන්න උපකාරක වෙන විදියට අපිට තියෙන ඥානය ඉන්ද්‍රිය ඥානය. මේ ඉන්ද්‍රිය ඥානය තුළ දෝලණය වෙන අප පුදුමාකාර මමත්වයක්, මමංකාරයක් තියෙනවා. මේකට ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, පක්ෂපාත භේදයක් නැහැ. හැම කෙනාටම මේ මමංකාරය හෙවත් මමත්වය කියන එක තියෙනවා. ඒ මමත්වය කියන එක තුළ හරි ප්‍රබුද්ධ විදියටත් කෙනෙකුට වාසය කරන්න පුළුවන්. නමුත් ඒක බුද්ධිමත්ව බොහොම අමාරුවෙන් උසුලාගෙන දරාගෙන තමයි මේ தත්ත්වයේ ඉන්නේ. ඉතින් ඒ தත්ත්වයෙන් බැහැර වෙච්ච ගමන්ම ආයි අර හුලම් බැහැපු බැලුම් බෝලේ වගේ தත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ මොනතරම් පෞරුෂයක්, අභිමානයක්, හමුදාකාරයෙක් වගේ හදාගෙන සිටියත් ඇත්ත தත්ත්වයට යනකොට ඇත්තන්ගේ මනස ආයර ස්වභාවික தத்துவයට පත් වෙනවා. ඒ නිසා අපි මේ ගැඹුරින්ම යථා දර්ශනයෙන්ම මේ මමත්වේ ඉවත් කර ගන්න ඕන. මමත්වේ ඉවත් කරගන්නේ කොහොමද කියලා බොහොම කෙටියෙන් කියලා දෙන්න පුළුවන් කාරණයක් කෙනෙකුට. තවත් කෙනෙකුට ඒක ඉතාම අසීරු කාරණයක්. මේ වචනය හැඳිනගන්නේ එක් එක් ප්‍රමාණයට, එක් එක් ආකාරයට තමයි එක් එක් උදවිය. තමන්ගේ පොහොසත් මට්ටමට අනුව තමයි එතෙන්ට ළඟා වෙන්න හැකියාව තියෙන්නේ නේද? දැන් අපි ලොකු නිවහනක් මිලදී ගන්න කියලා කිව්වහම මෙතන ඉන්න හැමෝටම ඒක එකවර ළඟා වෙන්න පුළුවන් අය ඉන්නේ කීප දෙනයි. ඊළඟට තවත් අවුරුද්දකින් දෙකකින් මට පුළුවන්. තව ගොඩක් කාලයක් මහන්සි වුණොත් මට පුළුවන් කියලා එහෙම නේද කියන්න වෙන්නේ? ආ, එකවර බෑ. මොකද මේ වෙනකොට මගේ ළඟ තියෙන ධනය මෙච්චරයි. නිවන් අවබෝධයත් එහෙමම තමයි. එක් අයෙකුට ඒක ගන්න මුදල් ශක්තිය දිනනවා, ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා, ගුණේ තියෙනවා. අනිත් පිරිස එතෙන්ට වඩන්න අවශ්‍ය කරන කාලයත් සමග කාලයක් සමග වඩනකොට තමන්ටත් ඒ හැකියාවේ කුසලතාවය ලැබෙනවයි කියන එකත් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා අපි මේ ලෝකේ රජකම ලබා ගැනීම සඳහා කරන මහන්සිය ධර්ම අවබෝධයේ පිණිස කළ යුතුය. අපි උපාධියක් ලබා ගැනීම සඳහා කරපු මහන්සිය ධර්ම අවබෝධයේ පිණිස අපි කලයටයි. ස්වාමීන් වහන්සේ හිතන්නේ කරුණු දේශනා කරන්නේ. යම් යම් කරුණු තියෙනවා ඒක පාරට තේරෙන්නේ හිතන්නේ දේශනා කරන්නේ. හිතන දේ තුළ ඔබේ අධ්‍යාත්මයේ පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක හරි පුදුමයි. දැන් නිවන් අවබෝධ කරගන්න කියලා මහන්සි වෙන චූලපන්තක හාමුදුරුවන්ට අඬගහලා රෙදි කෑල්ලක් පිරිබඳින්න දෙනවා රජෝහරණම් කියලා. මොහොතක් කල්පනා කරන්න නිවනයි රෙදි කෑල්ල පිරිමැදීමයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. බැලූ බැල්මට කිසිම සම්බන්ධතාවයක් නැහැ. අද අපිට දුන්නත් අපි අහන්න පුළුවන් රෙදි කෑල්ල පිරිබැඳාම නිවන් දකින්න පුළුවන්ද කියලා. ඔය ප්‍රශ්නේ අහනවද නැද්ද? අහන්න පුළුවන්. ඒත් හරි පුදුමාකාර දෙයක් තමයි පින්වතුනි මේ අධ්‍යාත්මික අවබෝධය කියන එක පැන නගින්න බුදුරජාණන් වහන්සේ ගතිපු ක්‍රියා මාර්ග හරි පුදුමයි. එයාටන්ට පටිච්ච සමුප්පාදේ, සත්‍විස්පෝධේ, පාක්ෂික ධර්ම ඒව කියලා දුන්නේ මොකවත් නැහැ. රෙදිපෑල්ල පිරිමදින්නයි මතක් කළේ. මොකද්ද? පිරිසුදු වේවා. පිරිසුදු වේවා. ඒ කියන්නේ පිරිසුදු කරන්න උත්සාහ කරන තැන ගාථාවක් මතක තබා ගැනීමට නොහැකි කමක් නෙමේ තිබුණේ, ධර්ම අවබෝධය කර ගැනීමට නොහැකි කමයි තිබුණේ මේ චූලපන්තක හාමුදුරන්. ඒක තමයි ගාථාව මතක නැහැ කියන එකේ තේරුම. ඒ නිසා පින්තුනි, දැන් ධර්ම අවබෝධයේ පිණිස මහන්සි වෙනව, මහන්සි වෙනව අවබෝධ වෙන්නේ නැහැ. විශාල වශයෙන් කැපවීමක් කරපු කෙනෙක් නිර්වන් අවබෝධය වෙන්නට මහා පන්තක හාමුදුරුවෝත් අරියත් වෙලා ඉන්නේකේ, මමත් මේ කවබෝධ. නමුත් වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකයේ සෑම කෙනෙක්ම පිරිසිදු වෙන්නයි උත්සාහ කරන්නේ. සැප විඳින්න, සුවපත් වෙන්න, යහපත් ජීවිතයක් ගත කරන්න, යහපත් පුරවැසියෙක් වෙන්න. එහෙම නෙමෙයිද කවුරුත් උත්සාහ කරන්නේ? පිරිසිදු වෙන්න නෙමෙයිද කවුරුත් උත්සාහ කරන්නේ ජීවිතේ? එහෙම නේද? එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? පිරිසිදු වෙන්න උත්සාහ කරන තැන අපිරිසිදු වෙනවා. පිරිසිදු වෙන්න උත්සාහ කරන තැන අපිරිසිදු වෙනවා. එහෙමනම් මේ ලෝකේ සැපසොයා දුක් විඳිනවා. සැපසොයා ජීවිත කාලෙම දුක් විඳිනවා. සැප නොලබා මේ ලෝකේ වැඩි පිරිසක් සැප නොලබා තමයි නොසෑහීමෙන් තමයි මේ යන්නේ. අපි හිතනවා මේ தත්වෙට ගිහාම ඇති කියලා සැපය මානසික නැහැ. කිසිම தත්වයක මේ ලෞකික ස්වභාවයේ කිසිම තැනක මනස තිබ්බට සැපය නැහැ. ලෞකික ධර්මතාවයේ කොතනක මනස තිබ්බත් සැපයක් නැහැ. වේදනාවක් තියෙන්නේ, ගැටලු තියෙන්නේ, පිච්චීම් තියෙන්නේ, දැවීම් තියෙන්නේ පින්නතුනි. දැවෙන මනස තව තවත් දවනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපමා කලේ හොරි කහනවා වගේ වැඩක්. කසනවා ඉවලට, ඒක නිකන් සුවපත් වෙනවා වගේ දැනෙනවා. තව වැඩි වෙලා වේදනාකාරී තත්වයකටපත් වෙනවා. එහෙමනම් මේ මනසට යමක් දීලා සනසන්න බෑ. මනසට යමක් දීලා සනසන්න බෑ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන කාරණේ තමයි මේ මනස කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන. මනස කියන්නේ කුමක්ද කියලා අවබෝධ. හොඳයි, මනස කියන්නේ කුමක්ද? ඔබේ උපමාව කොයි වගේද? මනස කියලා කියන්නේ පින්තුනේ විවිධ උපමාවන් වලින් දක්වලා තියෙනවා. මනස කියන්නේ එක්තරා යන්ත්‍රයක් කියලා අපි හිතමුකෝ. යන්ත්‍රය කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි හිතමුකෝ බෙන්ඩර් එකක් කියලා මනස කියන්නේ. මනස කියන්නේ බෙන්ඩර් එක. නමුත් අපිට පුළුවන් මේකේ තුන පහ වර්ගත් අඹර ගන්න පුළුවන්. පළතුරු බීම් එකක් හදා ගන්න පුළුවන්. එළවලු බීම් එකක් හදා ගන්න පුළුවන්. කැමති දේ හදා ගන්න පුළුවන් බෙන්ඩර් එකක්. ඒකේ කිසිවක් නැහැ. හදන්න පුළුවන්. එහෙමනම් මේ අපේ ඉන්ද්‍රියන් සය බෙන්ඩර් එකක් නම් මේකට දාන්නේ මොනවද? ඒව තමයි ඇඹරෙන්නේ. නේද? ඒව තමයි අපි ළඟ දියරයක් හැටියට, ආහාරය හැටියට භුක්ති විඳින්නේ. මනෝ සංචේතන ආහාර කියනවනේ. ඒ ආහාර නිෂ්පාදනය කරන මැෂිම. හැබැයි නිකන් තියෙනකොට මේ මැෂිම මොකවත් නැහැ. රහතන් වහන්සේලාගේ ඇස් කන් ආසාදිය සංවරවයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ මොනවත් අඹරන්නේ නෑ. අඹරන් නැතුවයි සිටින්නේ. ඇයි අඹරන් නැතුව සිටින්නේ? අවබෝධයෙන් ප්‍රහාණය වෙලයි තියෙන්නේ. දැන් අපි සිටියට එහෙම අඹරන් නැතුව ඉන්න ඕන කියලා එහෙම ඉන්න බෑනේ. නේද? මොනවා හරි දේවල් ටික අපිට පාලනයෙන් එහා පවතින මනස. මනස අපිට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවද? බෑනේ. ඉතින් පාලනයෙන් එහා තියෙන මනස ඇවිල්ලා Tamanta පීඩා පවනවා. එහෙමනම් අපි සිද්ධ කරන්න ඕන කාරණේ තමයි මේ පාලනයෙන් එහා තියෙන මනස අවබෝධ කරගන්න ඕන. තේරුම් කරගන්න ඕන. තේරුම් කරගත්තාම පහසුයි. උදාහරණයක් කියොත් ගින්දර අපි තේරුම් කරගත්තා. ගින්දර පරිහරණය පහසු වෙලා නැද්ද? මං අහන්නේ දරුණු දෙයක් නෙමේද ගින්දර? ආම දරුණු දෙයනේ. විදුලිය අපි තේරුම් ගත්තා. පරිහරණය පහසු කරගත්තේ නැද්ද? පහසු කරගත්තා. ඇයි? තේරුම් ගත්ත නිසා. ගෑස් වෙන්න පුළුවන්, පෙට්‍රල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්. හරිම දරුණුයි. වහා ඇවිලෙන සුළුයි. හැබැයි අපි තේරුම් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවත් තිබෙන්න ඕන තැන තිබ්බා. ආරක්ෂා සහිතව. ඒ නිසා මොකද වුනේ? පරිහරණය පහසු වුණා. යමෙක් මේවා අවබෝධයෙන් තොරව යම් පොඩි ළමෙක් පරිහරණය කරන්න යන මොකද වෙන්නේ? අනතුරු සිද්ධ කරගන්නවා. අන්න අධ්‍යාත්මය තුලින් වැඩිහිටියෙක් බවට පත් වෙනවා කියන්නේ මේ ඉන්ද්‍රියන් පිළිබඳව මන අවබෝධය, මේ සිත පිළිබඳව මන අවබෝධය ඇති වෙනකොට ඒවා නිසි තැන, නිසි ප්‍රමාණයට, නිසි ප්‍රමිතියට තියාගන්න කල්පනා කරනවා. එසේ කල්පනා කිරීමෙන් තමන්ට හැකියාව තියෙනවා පරිහරණය පහසු කරගන්න. එහෙම නැත්නම් අනතුරක් ඇති නොවන ආකාරයට හැකියාව තියෙනවා ඒව පරිහරණය කරන්න. එහෙමනම් මේ මනස පරිහරණය කරන්නේ කොහොමද දැන්? අපි තාම පොඩි ළමයි වගේ නේ. පොඩි ළමයි වගේ මනස පරිහරණය කරලා හරියන්නේ නැහැ. බොහෝම දැනුගත් පරිණත කෙනෙක් හැටියට, බුද්ධිමත් කෙනෙක් හැටියට මේ මනස දිහා බලන්න ඕන. එහෙම බලන විට තමයි අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඥානාන්විත කෙනෙක් හැටියට මේ ජීවිතය දිහා හැරිලා බලනකොට මොකද හිතෙන්නේ? ඔබ කවුද? එහෙම ඇසුවොත් මොකද කියන්න වෙන්නේ? මමත් එයා තාම හොයනවා නේද? ඔබ කවුද? මමත් එයා තාම සොයනවා. මම කවුද කියලා? ඇත්තෙන්ම මම කවුද? මම කියන්නේ පංචස්කන්ධය කියලා කියනවා. පංචස්කන්ධය කියන්නේ මමද? නෑ, ඒක මම වෙන්නේ කොහොමද? මට අයිති දේවල් කියලා හිතන එක වැරදි. පංචස්කන්ධේ මම නෙමෙයි. පංචස්කන්ධේ තිබෙන්නේ ජලයයි, වාතයයි, මේ පඨවි ධාතුයි, ආහාර ශක්තිය සහ උණුසුම. සතර මහා භූතය. සතර මහා භූතය මමද? නෑ, සතර මහා භූතය මම නෙමෙයි. ඊළඟට කියනවා මනසේ, මනස කියන්නේ මමයි කියලා. මනස මමද? නෑ, මනසේ තියෙන්නේ මේ බලන්න වටින් ගත්ත අරමුණු ටිකක් තියෙන්නේ. වෙන කිසිවක් තියෙනවද බලන්න මනසේ? බාහිරින් ගත්ත අරමුණු ටිකක් තියෙන, ඒ බාහිරෙන් ගත්ත අරමුණු ඒ ඒ තැන්වල තිබ්බොත් ඔබේ මනස මොකද වෙන්නේ? අර මොකවත්ම අඹරන්නේ නැති බෙන්ඩර් එක වගේ පාඩුවේ ඉන්නවා. හැබැයි මේ බාහිරෙන් තියෙන දේවල් දාගෙන නෙමෙයිද ඔය අඹරන්නේ? ඒව නෙමෙයිද ඔය බෙන්ඩර් කරන්නේ? එහෙමනම් බාහිරෙන් ගත්ත දේවල් ඒ ඒ තැන්වල තියන්නේ. ඒවට කියන්නේ බුදුහාමුදුරුවෝ හොරකම් කරගත්ත කියලා, දේවල් කියලා. අරමුණු හොරකම් කරගෙන යනවා. ඒ බාහිරින් ගත්ත සෑම සියලු දෙයක් ඒ ඒ තැන්වල තියෙන්න අරින. ගෙදර ගෙදර තියෙන තැන තියෙන්න අරින. කාර්ග කාර්ග තියෙන තැන තියෙන්න අරින්න නේද? ඈ, පුජ්‍යලේ පුජ්‍යලේ ඉන්න ඉන්න තැන්වල ඉන්න අරින්න. ඒ කාර්යයන් ඒ තැන්වල තියෙන්න අරින්න. පෑන පැන්සල පවයි තියෙන තැන්වල තියෙන්න අරින්න. ඔබ මනසින් මෙතෙන්ට අරන් එන්නේ නැතුව, අරගෙන ඒව ඇවිදින්න නැතුව, ඒ ඒ සියල්ලක්ම තියෙන තැන්වල තියෙන්න දීලා ඔබ ඔබ මෙතන සිටින්න. දැන් බලන්න ඔළුවට මොන තරම් සහනයක්ද කියලා. තියෙන දේවල් තියෙන තැන්වල තියෙන්න අරින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ ගියාම මහණෙනි ඒ ඒ කතා බහ ඒ ඒ අරමුණු ඒ ඒ නිමිති ඒ ඒ තැන්වලම තියෙන්න ඇරලා එන්න කියනවා. අරන් එන්න පා කියනවා. වැඩ ඉන්න කොටත් එහෙමයි. ඒ අරමුණු ඒ ඒ තියෙන දේවල් ඒ තියෙන තැන්වල තියෙන්න ඇරලා කියනවා. වැඩකට ඇති දෙයක් නම් සිතලා කල්පනා කරලා ඒ දේ කරන එක ඒක කාර්යයක්. ඒක යුතුයකමක්. නමුත් අපි ළඟ තියෙන එහෙම දෙයක්ද? වැඩකට ඇති වැඩකට නැති අනේකාකාර සංස්කාර ගලාගෙන ඇවිල්ලා තමයි මනස අසංවර කියන තැන සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අසංවරයි කියන එකේ අදහස් වෙන්නේ කිලිටි වෙනවායි කියන එක. කුණු ගොඩවල් ගෙනල්ලා නේද? ගැහුවාම ගඳ ගන්නවනේ, කිලිටි වෙනවනේ, අප්‍රසාදයටපත් වෙනවනේ. අන්න ඒ වගේ අප්‍රසන්න තත්වයකට ඇති වෙනවයි කියන එක තමයි මේ අසංවර කියන එකේ අදහස. එහෙමතු මේ දුවන්නේ, පනින්නේ, නටන්නේ, ගයන්නේ, වයන්නේ නැහැ කියන එක නෙමෙයි. මනස කිලිටි වෙන ස්වභාවයක් වෙනවා, අපවිත්‍ර වෙන ස්වභාවයක් වෙනවා. ඒ නිසා බාහිර දේවල් එතෙන්ට ගේන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒකයි. කොහොමද ඒවා නොගෙන ඉන්නේ? කොහොමද අපි ගේන්න නැතුව ඒවා පරිහරණය කරන්න කියලා කල්පනා කරන්න ඕන? මේවා ගෙනීමෙන් මට ඇතිවන ප්‍රතිඵලයේ කුමක්ද කියලා අවබෝධ කරගන්න. දැන් පාරේ තියෙන මොකක් හරි ලනු කෑල්ලක් අතට ගන්නවා. දැන් ඔක අපි අරන් එනවද? අරන් එන්නේ නැහැ. මොකද අපි නුවණින් දකිනවා මෙහි ඇති ප්‍රතිඵලයේ මට කුමක්ද. ඒක එතකොට තේරෙනවා මේක ඇති ප්‍රතිඵලයක් මට නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? ඊට ඇඟවල තියලා එනවා. අපිත් මේ භාවිතා කරන යම් යම් අරමුණු එනකොටම අපි අහන්න ඕන දේ තමයි, තේරුම් ගන්න ඕන දේ තමයි මේ අරමුණේ ඇති ප්‍රතිඵලය මට මොකක්ද? බලනකොට ප්‍රතිඵලයක් නැහැ, ඒත් අරන් යනවා. හරියට කොයි වගේද? හරියට කොයි වගේද? හරියට අර මේ ඔය අවිස්සාවේල පැත්තේ හිටියා ලනු පිස්සක් කියලා කෙනෙක්. එයා වගේ. ඒ ලනුපිස්ස කියලා කියන්නේ ඇයි? ලනුපිස්ස කියන්නේ ඇයි? එයා හැම ලනු කෑල්ලක්ම අහුලගෙන ඉනේ බැඳගෙන ගැට ගහගෙන යනවා. ඒ ගැට ගහගෙන යන නිසා එයාට ලනුපිස්ස කියලා කියනවා. හැබැයි ඇති ප්‍රතිඵලයක් නැහැ. සියල්ලක්ම එකතු කරගෙන එකතු කරගෙන ගිහිල්ලා ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? නිකම්ම අතහැරලා දානවා. ඒ වගේ අපි නිෂ්කාරණ දේවල් කිසි විටක මනසින් නොකරන්නට අවදීන් සිටින්න ඕන. දැන් අපි අවදීන් ඉන්නවා. කොයි පිළිබඳවද? බාහිරයේ පිළිබඳවද? අධ්‍යාත්මයේ පිළිබඳවද අවදීන් සිටින්නේ? අවදීන් සිටින්නේ බාහිරයේ පිළිබඳවද අධ්‍යාත්මයේ පිළිබඳවද? බාහිරයේ පිළිබඳවයි බොහෝ දෙනෙක් අවදීන් සිටින්නේ. නමුත් අපි අවදීන් සිටිය යුත්තේ අධ්‍යාත්මයේ පිළිබඳව. එක වෙලාවක් මේ ධර්ම කරුණු සමග අපි අධ්‍යාත්මය පිළිබඳව අවදීන් සිටිමු. ධර්මානුකූලව ධර්මානුගතව නිකන් අවදීන් ඉඳලා වැඩක් නැහැ. ධර්මයත් සමග, ධර්මයේ ඇති කරගත්ත ධර්ම ඥානයත් සමග දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුන්නනේ නේ, ඒ තියෙන තැන්වල ඒ ඒ දේවල් තබලා ධර්මානුකූලව ධර්මයේ පැහැදිලි කළ ආකාරයට අවදීන් සිටින්න ටික වේලාවක් තමන්ගේ අධ්‍යාත්මය පිළිබඳ ගැටලුවක් ඇති වුණත් ඒ දේවල් එක ගැටීමෙන් බලන්න නෙමේ තියෙන්නේ, ධර්මානුකූලව මොම සාමකාමීව විසඳ ගන්නයි තියෙන්නේ. හොඳයි, සංසුන්ව ධර්මයේ වඩන්න ටික වෙලාව. හොඳයි, ධර්මානුකූල භවෙන් බහැරවන්න සියයට දශම එකක වැරද්දක් අඩුවක් ඇති. ඉලක්කය බහැර වෙනවා. සංස්කාර වලින් තොර වූ එකම එක දර්ශන වේදයයි, එකම එක ගුණයයි තියෙන මුළු විශ්වයටම. ඒ තමයි මේ සම්මාදිට්ඨික ගුණය. ඒ සම්මාදිට්ඨික ගුණයෙන් බලන්නේ නැත්තම් 100ට 100ක්ම දසමේකින් හරි අරදුණු එයා බාහිරේ තමයි යමු. දැන් අපි ගමනක් යද්දී පාරවල් ගොඩාක් පහු කරගෙන යනවා. එක පාරකින් හරි වැරදුනහම අදාළ ඉලක්කයට යන්නේ නැහැ නේද? ඒ පාරේ වැරදිලා ටිකටම වැරදිනවා. ඒ වගේ තමයි අපි හිතමු කුගානක් හදාගෙන යනවා. දිගු ටිකක් බැරෑරුම් ගානක්. එක තැනක ඉලක්කම් දෙකක් අතර වැරදිනවා. අනිත් ඔක්කොම හරියට හදාගෙන යනවා. මොකද වෙන්නේ? ගානේ හරිය උත්තරේ ඉද? හරිය උත්තරේ නැහැ. අන්න ඒ වාගේ එක දශමයක වැරද්දක් ඇති වෙච්ච තැන උත්තරේ හරියට එන්නේ නැහැ. ඒත් කියනවා මං හරියට හැදුවනේ. හැදුව තමයි කොහෙන් හරි ඉලක්කම වැරදිලා. පාස්වර්ඩ් එකත් ඒ වගේ තමයි. ඩොට් එකක් වැරදිච්ච ගම එන්නේ නැහැ. අකුරක් වැරදිච්ච ගම එන්නේ නැහැ, මතුවෙන්නේ නැහැ. ඒ වගේ තමයි මනස. අපි මේ ධර්මානුකූලව ගොනු කරගන්නා වූ නිවැරදිම ක්‍රමය අපි කොහොම හරි තේරුම් කරගත යුතුයි. අවදීෙන් දැන් සමහර අය ඒව වැරදි විදිහට තේරුම් අරගෙන පුරුදු කරන අය ඉන්නවා. හිත දිහා බලන් ඉන්න අය ඉන්නවා, හිත ගණන් ගන්න නැතුව ඉන්න හදන අය ඉන්නවා, අතහැරලා දාලා වගේ ඉන්න හදනවා. මේ එහෙම කතාවන්නේ, මේ එහෙම ක්‍රියාවලිය පිළිබඳව දේශනාව නැහැ. මුලින්ම අවබෝධ කරගන්න තියෙන, අවබෝධ කරගත්තට පස්සේ ක්‍රියාවලිය ඉක්ම වූ ස්වභාවයක් තමයි ඊළඟට ප්‍රායෝගික කරන්න තියෙන්නේ. ක්‍රියාවලියක් නැහැ. කර්ම කරන්න නැහැ. ක්‍රියා කරන්න කිසිම දෙයක් නැහැ. සාමාන්‍ය බුද්ධියට වැටහෙන විදිය තමයි ක්‍රියා නොකර ඉන්නවා කියන්නේ. එහෙනම් ක්‍රියා කරන්න දෙයක් නැහැ කියන්නේ ක්‍රියා නොකර ඉන්නවා කියන්නේ කොයි කියන්නේ? ආ, උදුරු කියලා හිතනවා කියන්නේ. නැහැ, ක්‍රියා නොකර ඉඳීමත් නෙමෙයි, ක්‍රියා කිරීමත් නෙමෙයි. එතකොට අහන්න බලන්න, එහෙනම් අපි මොනවද කරන්නේ කියලා? කරනේවා මේ ඔක්කොම නතර කරන්න හදන්නේ. ඒ කරන්නේ කරන්නේ නතර කරන්නේ. කවදාවත් දෙපයින් නිවනට යන්න බැරි නිසා, ක්‍රියාවෙන් නිවනට යන්න බැරි නිසා. ඒකනේ දැන් ලෝකේ කොච්චර අය උත්සාහ කරනවද නේද? අපි වගේ නෙමෙයි. ආරණ්‍ය වල භාවනා මධ්‍යස්ථානවල නොයෙකුත් ආයතනවල දුම විදියට මහන්සි වෙන ස්වාමීන් වහන්සේලා ගිහි පින්නතුන් ඉන්නෝ. නමුත් වැඩේ කෙරෙනවද නැහැ. ඒත් හදන්නේ ක්‍රියාවෙන් නිවන් පුරේට යන්න. ක්‍රියාවෙන් යන්න බෑ. ඉතින් ක්‍රියාවෙන් නිවන් පුරේට යන්න බැරි හින්දා කවි කී කියා, සින්දු කී කියා තාලෙට ඉන්නවා. එනිසා විශේෂ ඥානයකින් මේ දිහා බැලිය යුතුයි. බොහොම හැමින් සංයමයකින් අවබෝධ කරගත යුතු කාරණයක්. මේක අතිශය ගැඹීර ධර්මයක් බවට පත් වෙනවා. මොකද මනස කියලා කියන්නේ තාම පොඩි ප්‍රමාණයකින් ඒක වෙනස් වෙන නිසා. මේ මායාව තුළ හොඳ දෙයක් තෝරගන්න නැහැ. කුණු ගොඩේ තියෙන්නේ කුණු. මායාවේ තියෙන්නේ මායාවමයි. අවිද්‍යාවේ අවිද්‍යාවමයි තියෙන්නේ. ඒක හොඳ දෙයක් තෝරගන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ මිනිසුන්ගේ ජීවිත දිහා බැලුවාම මොකද අපිට පේන්නේ? ඒ කුණු ගොඩෙන් හොඳයි කියලා දෙයක් අහුල ගන්න උත්සාහ කරනවද නැද්ද? එහෙම උත්සාහ කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙම තිබුණට කවදාවත් ඒ අහුල ගන්න කිසි දෙයක් හරි දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක කුණු ගොඩක දෙයක්ම තමයි. අපේ අය මොනවා හරි දෙයක් කරන්න ගියම පුජ්‍යලෙක් ඉස්සරහට ගන්න ඕන. මමත්වයේ ඉස්සරහට අරගෙන තමයි වැඩ කරන්නේ. දැන් මේ නිවන් මාගේදී පුජ්‍යලෙක් ඉස්සරහට දාන්න බෑ. හැම කාර්යතාවයකම ඉස්සරහින් යන්නේ මමද නැද්ද? මම. දැන් මේ බණ අහන්නෙත් කවුද ඇවිල්ලා? කවුද මම අහන්නේ? ආයි බණ ධර්ම හිතන්නේ කවුද? ඒත් මම හිතන්නේ. භාවනා කරන්නේ කවුද? මම භාවනා කරන්නේ. ආත්ම දෘෂ්ටියකින් හැබි මිනිස්සයා හැම තැනටම ඉස්සරහට දාන්නේ පුජ්‍යලයා. දැන් ওই නායකත්වයක් ගත්ත උනත් සමහර අයට ඕන ඒ නායකත්වයේ තුල මමයි නායකයා කියලා උත්සාහ කරනවා. එතකොට මම නායකයා කියලා උත්සාහ කරගත්තාම නතර වෙන්නේ අර නායක වෙලා. එයාගේ සාර්ථක කරගන්න බෑ. නායකත්වයේ කියන කාර්යභාරය මනාකොට අඳුනගෙන මම ඉස්සරහට දාන්නේ නැත්තම් නායකත්වයේ කාර්යභාරය වෙන්නේ ජයග්‍රහණය වෙන නිසා මම ඉස්සරහට දාන්න නැතුව අර හැම කෙනෙකුගේම සහයෝගය අරගෙන සාර්ථකත්වයේ කියන එක ලබනවා. මම ඉස්සරහට දැම්මොත් එහෙම කිසි කෙනෙක්ගේ දෙයකට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම ගමනේදීත් මම ඉස්සරහට දාගෙන යන්න එපා. හොඳට ධර්මයට අහුම්කම් දෙන්න. හොඳින් අහන්න සුණාත. හොඳින් මේ දේ පිරිසිදුව දරා ගන්න ඕන ධාරිත. බොහොම සංයමයෙන් අපේ මනස තුල ධර්මයේ ක්‍රියා කරවන්න ඕන චරාත. හොඳින් හසුරවන්න ඕන. ඇයි පොඩ්ඩක් වැරදිලා හැසිරුගොත් මොකද වෙන්නේ? එකෙන් පීඩාවක් තමන්ට සිද්ධ වෙනවා. යම් පුහුණුවක් අවශ්‍යයි. ඒක ක්‍රමානුකූලව යෙදෙද්දි පුහුණු වෙන මුලදී එහෙම බෑ. වැඩියේ නෙමේ. කුල්ලක් අරගෙන වී ටිකක් හාල් ටිකක් පොලන්න පුළුවන්ද? දැන් මේ ඉන්න අයගෙන් කී දෙනෙකුටද ඒක පුළුවන්? කුල්ලක් අරගෙන ගල් වැලි වෙනම එන්න නේද? අවශ්‍ය කරන රොඩු බොරඩු ටික වෙනම පිටත් කරන්න සහ හොඳ වී හරි සහල් හරි ටික වෙනම එකතු කරගන්න විදියට පොලන්න පුළුවන්. බෑනේ. ගොඩක් දෙනෙකුට කරි වෙන්න පුළුවන්. කොළඹ අම්මලා කුළු අල්ලන්නේ නැහැ. දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක මහා බුදුම අතේ හුරුවක් තියෙන එක. අමුතු මැෂින් එකක් නෙවෙයි මේක. අතින් හරි අපූර්ව ආකාරය කරන මෙහෙයවීමක් තුළ ඒක පුරුදු වෙච්ච කෙනාට ඒකේ අගේ තේරෙන්නේ නැහැ. නමුත් ඒක හරි අපූර්ව පුහුණුවක් තුළ ඒක කෙරෙස නැත්නම් කුල්ලට ඒක කරන්න බෑ. බලන්න බොහොම ලස්සනට ගල් වැල් ටික පිටිපස්සට ගිහිල්ලා රොඩු ටික ඉස්සරහාට ගිහිල්ලා රොඩු ටික එහෙන් අයිනෙට දැම්ම මේ පැත්තේ ප්‍රමාණිකූලව ආයෙත් ගන්නවා. එක තැනක ඊළඟට හුන්සල් වගේ දේවල් ටික රැඳිලා තව හොඳ හාල් ලැට ටික තවත් තැනක රැඳිලා බොහොම ලස්සනට දෙනවා. ආන් මේ වගේ නිසි පුහුණුවක් තුළ තමයි තමන්ට ඒ தත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේම තමයි ධර්මයේ පුහුණුව සම්බන්ධතාවය කිව්වට බෑ. ප්‍රායෝගික වෙද්දි තමයි බලන්න ඕනේ. අර දැන් පාරේ දුවන මහා ට්‍රක් මොනවද අර කන්ටේනර් සදින මහා දිග රෝද තියෙන ට්‍රක්ස් තියෙනවනේ. ඒ ට්‍රක් එකක් අරගෙන දවසක් බලන්න කවුරු හරි එළවන්නකෝ අතුරුගිරි පැත්තට කියලා රවුමක් දාලා අරන් එන්න. එහෙම බෑ. ඒක මහා පුදුම පුහුණුව තියෙන්න ඕන. නැත්තං ඉතින් බය වෙලා නේද අතෑරලා මෙවට පණ යෝවම පිට බෑ කියලා පුහුණුව. මනසත් ඒ වගේ. මනසත් හරි අපූර්ව පුහුණුවක් ගන්න ඕන. ඒකට බය වෙන්නත් බෑ, බිය වෙන්නත් බෑ, ඉක්මන් වෙන්නත් බෑ. සංයමයෙන් පුරුදු වෙන්න ඕන. වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. සමබරව ධර්මයේ තුල ඇත්තේ නියුණු ගුණයක්, ශාන්ත ගුණයක්, නිරෝධ සහගත බවක්, චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක්, සරුවාකාරයෙන් සැනසිලිදායක තත්වයක් ධර්මයේ තුල තිබෙන්නේ. ඊට පහොස්සේ තමයි මේ ඔක්කොම වචන තියෙන්නේ, සංකල්ප තියෙන්නේ, උදාහරණ තියෙන්නේ, කියමන් තියෙන්නේ, ඔක්කොම තියෙන්නේ මේ ලෞකිකත්වය තුළ. මේ එකක්වත් නැහැ ලෝකෝත්තරත්වයට පත් වුණාට පස්සේ. ඒකනේ කියන්නේ මේ වචන බොරු කියන්නේ. මං කියන වචන නෙමෙයි, අනිත් අය කියන වචන බොරු. මං කියන වචන විතරක් නෙමෙයි අනිත් අය කියන වචන බොරු. දැන් අපිත් එක්ක උදෑසන ඔස්ට්‍රේලියාවේ සිට සම්බන්ධ වුණු ඒ ධර්මපාල වෛද්‍යතුමා තනිකර ත්‍රිපිටකය පිළිබඳව පුදුම හැදෑරීමක් කරන කෙනෙක් ඔස්ට්‍රේලියාව තුළ ඉන්න ධර්මයේ හොයන පින්නතුන් අතර. එතුමා අද උදෑසන මට කියපු කතාව වටිනවා. ස්වාමින් වහන්සේ, මම හිතුවේ මේ ජීවිතේ ලොකු දැනුමක් අරගෙන මට මේ යන්න ලැබේවි කියලා. දැනුම අවබෝධ කර ගැනීම කොසේ වෙතත් මම දැනුම කරඳිලා මට මේ යන්න වෙයි කියලා මම හිතාගෙන හිටියා. ස්වාමින් වහන්සේගේ ධර්මයේ අහලා මගේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ හැම සූත්‍රයකම තියෙන්නේ එකම ධර්මයේ කියලා. ඒක තේරෙන්නේ නැහැ කාටවත්. විවිධ සූත්‍ර තමයි බොහෝදක් දෙනකොට වෙන්නේ. එදෙන ලොකු අවබෝධයක් වෙනවා. මේ හැම සූත්‍රයකම තියෙන එකම ධර්මයේ කියලා පේන්නේ පස්සේ. හැම සූත්‍රයකම තියෙන එකම ධර්මය කියලා. ඉතින් එතුමත් ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒක හොඳයි. මම බලන්න ඕන, කියවන්න ඕන, පරිශීලනය කරන්න ඕන. සම්බුද්ධ වාසිතේ ඒක හොඳයි. අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එකකින් අවබෝධ කරගත්තොත් මුළු ත්‍රිපිටකයම දැනගත්තා වේ. ත්‍රිවේදනාව ඉක්මවීම, ඉන්ද්‍රියන් ඉක්මවීම, මනස සංවර කිරීම, ලෝකෝත්තර බවට පැමිණීම තමයි මේ සියලුම දේශනාවන් වල තියෙන්නේ. ආයෙත් වැඩි දෙයක් නැහැ. ඉතින් මම දවස දවස ඇවිල්ලා අලුත් සූත්‍ර කියනවා කියලා මොනවා හරි අරගෙන කියන්න මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මං එහෙම අන්ධභාවයකින් පෙළෙන්නේ නැහැ. මම ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. මට අවශ්‍ය කරන්නේ සූත්‍ර ගොඩක් ඔයත්තන්ට උගන්වන්න නෙමෙයි, එක පදයක් ප්‍රායෝගික කරවා. මට ඕනේ සූත්‍ර ගොඩක් උගන්වන්න. එහෙම වුණනම් මේ බෝට් ලෑලි තියෙනවා, කරුණු තියෙනවා, මේ ප්‍රොජෙක්ටර් තියෙනවා, දාලා ඒක උගන්වන්න පුළුවන්. මෙච්චරයි ඉලක්කම් වලින් ලියා ගන්න. එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නම් පස්සෙ ඉගෙන ගන්න. නමුත් මේ ප්‍රායෝගිකත්වයෙන් තර අධ්‍යාපනයේ ඉගෙන ගැනීම කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒසත් දැනගෙන තියෙනවා. දැන් මම දන්නවා මේ පින්නතු වැඩිත් එක්ක ඒ දැනගත්ත ටික ප්‍රායෝගික වෙනවා දකින්නේ කැමති. ප්‍රායෝගිකත්වයේ තමයි අපහසු. දැන ගැනීම පහසු. ප්‍රායෝගිකත්වය දැන ගැනීමට වඩා දහස් ගුණයකින් අපහසු. ඒට මුහුණ දෙන විට අපි අදකින්න සිද්ධ වෙන්නේ අපිට වෙනස්ම වෙනස්ම කර්ම කාරණා. දෘෂ්ටි නොගෙන ඉන්නවා නම් එතන සීලයක් හට ගන්නවා. මම තේරුම් ගන්න මේක දැන් යෝග අඳුර ඉස්සල්ලක් කිව්වනේ. ඉස්සල්ලක් කිව්ව එක තේරුම් ගත නැති හින්දා මේ දැනුත් කියනවා ඒක. ආයෙ හෙටත් කියනවා. මොකද හේතුව? ඒක තේරුම් ගත්තේ නැහැ තාම. ඒක ඒ කාරණේ තව දහස් වාරකින් තේරුම් ගන්න විග්‍රහ කරගන්න එකේ දේවල් තියෙනවා. ඒ තරම් ගැඹුරුයි. දෘෂ්ටිය කියන්නේ හරි සරල දෙයක්. ඒක බොහොම හෙමින් තේරුම් කර ගන්න පුළුවන් දෙයක්. දැන් මේක දිහා බැලුවහම මේක පිළිබඳව තියෙන දෘෂ්ටියක් තියෙනවා. දෘෂ්ටි ජාලයක් තියෙනවා මේක පිළිබඳව. ඒ දෘෂ්ටි ජාලය නිසා ඒ හැම දෘෂ්ටියකින්ම තමන්ම තමයි කම්පණයට පත් වෙන්නේ. අපි හිතමු මේ භාණ්ඩයක් පිළිබඳවනේ. අපි එතනින් එහාට ගියාම තමා පිළිබඳව දෘෂ්ටි ජාලයක් තියෙනවා. තමා පිළිබඳව ඊපස්සේ අපේ හිත පිළිබඳව ගත්ත ආකල්ප සංකල්පවල පිළිබඳව මහා දෘෂ්ටි ජාලයක් තියෙනවා. ඒ දෘෂ්ටි නිසාමයි හැමතිස්සෙකම කම්පන වේග තර්ක වාද විවාද සියල්ලක්ම හටගන්නේ. දෘෂ්ටියක් නැතුව යමක් දිහා බලාගෙන ඉන්නවනම් එයාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දෘෂ්ටියක් ඇතුව බලාගෙන ඉන්න හැම විටම තමන්ට ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිනේ? දැන් පාර දෙපැත්තේ මේ ඉඩ කඩන් තියෙනවා. අපිට දෘෂ්ටියක් තියෙනවද මොකක්වත් ඔය පිළිබඳව? අපිට දෘෂ්ටියක් නැහැ. ඉඩමක් ගන්න හොයන කෙනෙක් ඇරුණාම අනිත්‍යයට කිසිම දෘෂ්ටියක් නැහැ. ඒ පිළිබඳව සලකන්නේත් නැහැ. අයිතිකාරයෝ හොයන්නේත් නැහැ. ගණන් අහන්නේ නැහැ. මොකවත් නැහැ. ඔය පාඩුවේ තියෙන ඉඩ කඩක් තියෙනවා තිබුණා. ඒ වගේ මිනිස්සු ගෙවල් හදනවා. ගෙවල් කඩනවා. විකුණනවා. අපිට පස්සද? අපි දන්නේ නැති ඉඩ ගණන් මිනිස්සු ගන්නවා විකුණනවා. අපිට ප්‍රශ්න නෙමේ. යමක් අල්ලා ගැනීමට තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක ධනාත්මකව වේවා ඍණාත්මක වේවා කුමන හෝ ගුණයකින් වේවා ලස්සනයි වේවා අවලස්සනයි වේවා ප්‍රියයි වේවා මනාපයි වේවා ආදී වශයෙන් ගැනීම පැහැදිලිනේ? ඔය දැකීම කියන්නේ ඒකට තමයි. පෙනීම කියන්නේ එකක්, දැකීම කියන්නේ එකක්. දැකීම කියන්නේ බැඳීමෙන්, ඇලීමෙන්, තණ්හාවෙන් දකින්න එකට. පෙනීම කියන්නේ ස්වභාවයක්. දැන් බුදුරජාණන් වහන්සේලාට තියෙන පෙනීම. තේන රහතන් වහන්සේලාට තියෙන පෙනීම, දැකීමක් නැහැ. දුටු දේ දුටු පමණයි පෙනීමක් තියෙනවා. ඒ කියන්නේ එහෙන් කිසි දෙයක් අරගත්තේ නැති ස්වභාවයක් තියෙනවා. එවනම් තමනුත් එන්න ඕන අර දැකීම කියන ස්වභාවයෙන් අයින් වෙලා පෙනීම කියන තැනට එන්න ඕන. පේනවා විතරයි අර පොඩි ළමයෙකුට වගේ. සාමාන්‍යයෙන් මාසික විතර චූටි ළමයෙකුට ගොඩක් දේවල් පේන්නනෝ, ගිහිල්ලා අම්මලා මේ පාට දේවල් පේන්නනෝ, කට්ටිය පේනෝ. හැබැයි යා දන්නේ මේ නැන්දා, මේ මාමා, මේ මහප්පා, මේ හොඳ මිනිස්සයා, මේ නරක මිනිස්සයා කියලා දන්නවද? පෙනීමක් තියෙනවා. ඒ වගේ අධ්‍යාත්මික ඥානයට, දර්ශනයට අර උදාහරණයක් විතරයි. එතකොට පොඩි ළමයි රහත් වෙලාද කියලා අහන්න එපා. ඒක උදාහරණයක් විතරයි ගන්න පුළුවන්. පෙනීමක් හට ගන්නවා. පොඩි ළමයා නොදන්න කමට ඒක දකින්නේ නැත්තේ. හදන වහන්සේ දැනුවත් වෙලා නොදකින්නේ. ඒකේ මහා වෙනසක් තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේලා දැනුවත් වෙලා දකින්නේ නැති පොඩි කෙනා නොදන්න නිසා නොදකින්නේ. ඔව්, දෘෂ්ටිගත නොවුනහම වේදනා අඩු වෙනවා, සම්පූර්ණයෙන් නැති වෙනවා. දෘෂ්ටිගත නොවේ නම් වේදනා අඩු වෙනව නැති වෙනවා. අපි ප්‍රායෝගිකව දන්න කියන දෙයක්. ඔබට ওই සියලු වේදනාවල් තියෙන්නේ ඔබ දැනුවත් වෙච්ච පරිසරය තුලින් නේද? දැනුවත් වෙලා අවබෝධයේ තියෙන, මතකයේ තියෙන දේවල් ආශ්‍රයෙන් තමයි තියෙන්නේ. දැන් අද උදේ මේ මහත්තයා ගෙදර මල් පෝච්චියක් බිඳුණා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒක ගැන දුකක් සංවේගයක් තව කෙනෙකුට නැහැ. ඒ දැනුවත් වෙලා නැති සිද්ධියක් කිව්වහම නම් අයියෝ බිඳුණාද ඒක කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒකත් අපේ වුණාම, අනුන්ගේ වුණාම, වෙන රටක වුණාම කියන ආසේ වෙනස් වෙනවා. එහෙනම් දැනුවත් වෙච්ච පරිසරය තුළ තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒ කියන්නේ දැනුමක් නැතුව ඉන්නේ කියන එක නෙමෙයි. මේ දැනුම් සම්භාරය දකිමින්, විඳිමින්, පවතිමින්ම එයා දැනගන්නවා මේ තමයි සංඥාවන් වල ස්වභාවය, මේ තමයි සංකාර වල ස්වභාවය කියලා. ආත්ම දෘෂ්ටිය නැති නිසා ඒක අල්ලන වේගය බොහොම අඩුයි. ආත්ම දෘෂ්ටිය පවතින්නේ, හැදිලා තියෙන්නේ ක්‍රියාව මත. ක්‍රියාව මතයි ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. පැහැදිලිනේ? ඥාන දස්සන සම්පන්න, ඥානයෙන් දකින දැකීම තාංචයක් නෑ. තාංචයක් නෑ. තාංචි දාලා මන සහගන්න. පිට රටවල් වල මිනිස්සු අඳින පරිදින විදිය, අසංවර විදිය දිහා බැලුවා නම් එහෙම ලංකාවේ මිනිස්සු මේ රෙදි අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට වෙනම අඳින්න වෙනවා. නමුත් ඒ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් එකිනෙකා දිහා නරක විදියට බලන ස්වභාවයකුත් නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ සුදු ජාතික කාන්තාවක් වෙරළේ ඇවිදගෙන යන විදිය දැක්කොත් නාන ඇඳුමක් එහෙම දාගෙන ඒ වගේ එකක් අපේ අය ජීවිතේ ඇඳලා නැහැනේ. ඇඳාම ඒ කැතයිනේ අර වගේ ලස්සනක් නැහැ නේද? ඉතින් ඒ නිසා කොහොම හරි ඒක දිහා වැරදි විදිහට බලන ස්වභාවයකුත් නැහැ. ඒකට හේතුව පුරුදු වුණා මෙහෙම තමයි. දැන් ඇමසන් වනාන්තරයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම ඇඳුම් නැතුවම ඉන්නවා. කාන්තාව පිළිසි දෙපාර්ශ්වයෙන්ම ඇඳුම් නැතුවම ඉන්නවා. වීඩියෝ තියෙන වැඩි ජනතාවනේ. ඒ කිසි කෙනෙක් දිහා අමුතුවෙන් බලන්නේ නැහැ. දෘෂ්ටියෙන් බලන්නේ නැහැ. මේ අපේ රටේ තමයි ඒක වැඩි වෙලා තියෙන්නේ. නේද? වැඩි නේ පොඩ්ඩක් පළල ඇඳ තාමුදුරු බයි. ඒක මහා ප්‍රශ්නයක්. මේ මනස හදාගන්න තියෙන එක මිසක් බාහිරේ හදන්න තියෙන එක නෙමෙයි. පළල නෙමෙයි. ඇඳුම් නැතුවම ආවත් අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න හැකියාව තියෙන්න ඕන. අරකට මේකට දොස් කියන්නේ නැතුව ඒ අයගේ අඳින පළඳින පැවැත්මේ අයිතිය බුදුහාමුදුරෝ හදන්න ගියේ නැහැ. හැබැයි ස්වභාවයක් තියෙනවා සංවර කෙනාගේ, අධ්‍යාත්මික සංවර කෙනාගේ ස්වභාවයෙන්ම පිටින් සංවරයක් එනවා. එහෙම සංවරය කියලා ඉතින් මේ ගුණ ඇඳගෙන යන ස්වභාවයකුත් නැහැ. මිනිස්සෙකුට ternary සුසු විදියට නාන දැනදී නාන විදියට ඉඳී, මගුල් ගෙදර මගුල් ගෙදර විදියට, ඒ බණ ගෙදර බණ විදිය, ගෙදරට පන්සලට පන්සලට විදියට ඒ ඥානාරිත ක්‍රියාවලිය. නමුත් ඒ කිසි දෙයක් තුල අපිට ලෝකයේ තිබුණයි කියලා ඒ පිළිබඳව කම්පනයක් ඇති කරගන්න උවමනාවක් නැහැ. අවබෝධය අපිට අධ්‍යාත්මය තුළ තියෙනකොට මේ සංඥා දෘෂ්ටි තමයි තියෙන්නේ කියලා. ඔය ගල් ගහලා මරන්න පවා සමහර වෙලාවට ඇඳුම හොඳ නැති වුණාම ඇයි ඒ? එයාගේ දෘෂ්ටිය. එයාගේ සංකල්පය. ඒ ඇඳුමක් ඇඳුත් ඒ සෞදි අරාබි ගල් ගහලා මරන්නේ. මේ 12න් පස්සේ ගෑවොත් ගල් ගහලා මරනවා. නේද? ඒක තමයි වැඩේ. ඒ කියන්නේ කට කෙලින් වෙන්න කලින් කන්න ඕන. කට මුදුන් වෙච්ච ගමන් කන්න බෑ. ඉතින් මේක එක එක රටේදී 12 වෙන්නේ එක එක වෙලාවට. ඉතින් කොහෙද වෙලාව හොයාගන්නේ කොහමද? අභ්‍යවකාශ ගමනක් ගියොත් එහෙම 12ට කලින් කන්න ගියොත් එහෙම මාර වැඩක් වෙන්නේ. මොකද හැම පැය 4කට සැරයක් එළි වෙලා රැගෙනවා. නේද? පැය 4න් 4ට කන්න වෙනවා ඒක. ඉතින් හරි මෝඩ කතා ඒවා. නේද? ඉතින් බුද්ධ වචනය පසුගාලීන විකෘති කරගෙන ප්‍රායෝගික නැහැ. මානව ධර්මයන්ට අනුගත නැහැ. යථාර්ථවාදී නැති මොකද්ද වලගෙඩි ටිකක් දාගෙන නැහෙනවා හැමදාම රට එක තැන. 2500යි කියලා කියනවා තාම 100ක්වත් ඉස්සරහට ආපු ස්වභාවයක් නෑ. ඒකට හේතුව අපිට කොයි බහරි තැනක වැරදිලා. මැසිම තාම අපි ස්ටාර්ට් කරගන්න හදනවා, වැඩේ ස්ටාර්ට් වෙන්නේ නෑ. මොකද කෑලි අඩුයි. හොඩක් හරි කෑල්ලක් අඩුනා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා සියලු ආංග උපාංග සම්පූර්ණ වෙන්න ඕන. දැන් අද දේශනාවෙන් ඔබ ගත්තේ මොනවාද? මේ කතා කරන්නේ හදවතට නෙමෙයි. මේ කතා කරන්නේ මොළේට. මේ ධර්මයේ කතා කරන්නේ මොළේට. මෙතෙන්දි සනසල යවන ස්වභාවයක් නෑ. මෙතන ඔබ විමසුමට භාජනය කරන ස්වභාවයක් තියෙන. මේක හරි අමාරුයි. විමසුමට භාජනය කරන ස්වභාවයක් තියෙන. ටිකක් හරකසයි. ටිකක් දුක් විඳින්න ඕන. කැපවීම කරන්න ඕන. ගෙදරට වෙලා කුටුවක වෙලා වාඩි වෙලා ඉන්නව තරම් සිරිපාද කන්ද තරණය කරන එක ලේසි වෙන්නේ නැහැ. ඒ වගේ සාමාන්‍ය ධර්ම අසමින් බලමින් අහමින් ඉන්නවා වගේ මේ ධර්මයේ යෙදෙන එක ලේසි නෑ. ඒවා නිකාම්මට gedara ඉඳගෙන පහළුවට අහනවා. මේක අසමින් ශාල තරණයක් ඔබ සිද්ධ කරන්න ඕන, විමසමක් සිද්ධ කරන්න ඕන. තමන් කොහොමද තමාව එළියට ඇදලා දාන්නේ? මම කොහොමද මගේ මමත්වයේ එළියට ඇදලා දාන්නේ? මම කොහොමද මේ ඉන්ද්‍රිය භාවිතයෙන් දොරව වාසය කරන්නේ? මම කොහොමද මම නොවි ඉන්නේ? කොහොමද මේ හැම දෙයකින්ම විමුක්තිය ඥාන දර්ශනය ඇති කරගන්නේ? කොහොමද මමත් මේ ගහක් වගේ, මලක් වගේ, වලාකුලක් වගේ, දොලක් වගේ, වැවක් වගේ, මහා මොහොත වගේ, විශ්වය වගේ, මහ පොළොව වගේ ස්වභාවික ධර්මයක් බවට පත් වෙන්නේ? ස්වභාවික ධර්මවලට සේවයක් කරන්න බැරිද? කොච්චර සේව මිනිස්සු සමහර මිනිස්සු කරන සේවයට වැඩි සේවයක් කරන කොස් ගහ. නේද? කොස් ගහක් සේවය කරන සමහර මිනිස්සු කරන සේවයට වඩා පොල් ගහ සේවයක් කරන ලෝකෙට. මේ පෘථුවියට සේවයක් කරනවා. ගහකොළ ස්වභාවික ධර්ම මේ මහ පොළොවට, මහ පෘථුවියට සේවයක් කළා. එහෙත් මිනිසා ඒවත් භුක්ති විඳමින් තව තවත් මේ මහ පොළොව විනාශ කරනවා. අවසානයේ මිනිසුන්ට සල්ලි බිඟානට දාගෙන කන්නයි වෙන්නේ. ඒ නිසා අපිට ස්වභාව ධර්මයට එක්තු වෙන්න පුළුවන් වුණාට පස්සේ ඒ ඇත්ත ඒකාන්ත වශයෙන්ම ස්වභාව ධර්මයට වහා පුදුම ඇලීමක් ආදරයෙන් දක්වන බලන බුදු පියාණන් වහන්සේ ගහක් යට ඉපදුනේ. ගහක් යටයි බුදු වෙන්නේ. ගහක් යටයි පිරුණා බලන කවුරුවත් එහෙම වෙලා තියෙනවද? කිසි කෙනෙක් නැහැ. ඒ හැමතැනම ගස් යට කිව්වොත් නිකම්ම ගස් යට නෙමෙයි, උපදන්නේ උපදින්නේ ලස්සන මල් උද්‍යානයක, සල් මල් උද්‍යානයක, සාල වන උද්‍යානයක, මල් වත්තක. බුද්ධත්වයේ ලබන්නේ ඕ වජිරාසනය තුළ බෝමැඩමුල. මේ වජිරාසනය කියන එක අදහස් වෙන නොසෙල්වෙන ආසනය කියන එක අදහස් වෙන එක. වජිරාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්න තැනට, නිර්වාණ ධර්මයට, බුද්ධත්වයට. වජ්‍රාසනේ දැකලා නැහැ මේ මේගොල්ලෝ හිතන වජ්‍රාසනේ කියන්නේ ගල්ලාසනයකට කියන ගල්ලාසනයක් නෙමෙයි. වජ්‍රාසනේ කියන්නේ බුද්ධත්වයට. ඒ බුද්ධත්වය තුළින් වැඩ හිටිය නිසා ඒට වජ්‍රාසනේ කියලා නමාව. පිරිනුවන් පාන්නේත් ඒ වගේම සාල්වන උද්‍යානයක, මල් උද්‍යානයක, සොඳුරු තැන්වල, බොහොම ලස්සන. දැනට වඩා ඒ කාලේ බොහොම හොඳට ලස්සනට ගහකොළත් එක්ක තියෙන්නට ඇති. ඉනි සමහර අයට වීර්යය මදි. ඒ අය තේරුම් ගන්න මගේ වීසය එක දවසින් දවස ගෙවිලා යනවා. ගෙවිල ගියාට පස්සේ මට යන්න වෙන්නේ තනියෙන්. කොහේ ඇයිද දන්නේ? අපායට නම් ගියොත් වැඩක් නැහැ. හූනේ කරපොත් එක් වුණොත් ගන්න දෙයක් නැහැ. කවරෙක් වුණොත් කුණු කකා ඉන්න වෙනවා. නිලවැස්සෙක් වුණොත් කුණු ගොඩවල් වල අහන්න වෙනවා කියලා හරි කල්පනා කරන්න. එහෙම නැත්තම් දුකටපත් වෙන්න වෙයි, වේදනාවටපත් වෙන්න වෙයි කියලා කල්පනා කරන්න ඕන. ප්‍රපාතයට නම් හෙලන්න බෑ, මම මේක ඉක්මනින් අවබෝධ කරගන්න ඕන. මොකද අල්ලගෙන ඉන්නේ මොන දෘෂ්ටියද, එතන තමයි උපදින්නේ. පැහැදිලිනේ? තමන් අල්ලන් ඉන්නේ උපාදානය කරන්නේ මොන දෘෂ්ටියද, එතන උපදිනවා. දැන් තමන් අල්ලන් ඉන්නේ කොහෙද කියලා බලන්න. ගති නිමිත්ත කොයි විදියටද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ගති නිමිත්ත තමයි චුතියට එන්නේ. ඒකෙන් තමයි සංසාරයට එකතු වෙන්නේ, ප්‍රතිසන්දේ ලබන. තමන්ගේ ගති නිමිත්ත පෙරේත ගතියක්ද, යක්ෂ ගතියක්ද, මනුස්ස ගතියක්ද, දේව ගතියක්ද ඔබ ඉදින්ට යන්නේ? මෙතන ඉන්න මනුස්ස ගති තියෙන කට්ටිය ඉන්න ඒකාන්තින් බලාව මනුස්සෙක් වෙලා උපදී. ඉතින් මනුස්සෙකුට ආයි මේ ටිකම තමයි නේ, ආයි යන්නේ නැහැ. මෙතන දේව ගති තියෙන කෙනෙක් වුණොත් මෙතනින් ඉපදුනාට පස්සේ ඉතින් දේවගතියක් වෙන්න සෑහෙන මනස සෑහළු වෙලා තියෙන්න ඕන. උසස් ආත්ම භාවයක් ලැබෙනවා. අනිත් ගතිය ඉතින් තියෙනවද නැද්ද දන්නේ නැහැ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේද? අර පන්සලකට, ධර්මයකට, දානයකට පොකටවත් සම්බන්ධ වෙන්නේ නැතුව දැඩි තෘෂ්ණාවෙන්, දැඩි ආසත්ත භාවයෙන් හිටපු උපාසක අම්මලාට තාත්තලාට මොකද උනේ? හා වලව් වල එහෙම හිටපු මාන්නෙන් හිටපයිට මොකද උනේ? ඒක තමයි තියෙන්නේ. අපිටත් කියන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක්ගේ චරිත ලක්ෂණේ, ගති ස්වභාවයේ දිහා, චේතනා ස්වરૂපයේ දිහා බලලා මෙයා මේ ගතියයි ප්‍රගුණ කරගෙන යන්නේ, මේ ගතියෙන් මෙයා මේ ඒකාන්තයෙන් මේ වගේ තත්වයක උපදිනවා කියලා. මේ ආත්මේ නගරාධිපති වෙන්නත් පුළුවන්. හැබැයි නවගර ලබනාත්මේ කුණුගානේ කබරෙක් වෙන්නත් පුළුවන්. මේ ආත්මේ පොලිස්පති වෙන්න පුළුවන්. ඊළඟ ආත්මේ ඌරෙක් වෙන්නත් පුළුවන්. මොකද ජරාව කාල වරුද්දට මං කියන්නේ එහෙම කනවයි කියලා. නමුත් එහෙම කෑවොත් එහෙම වෙනවා. මොකද මේ පුරුද්ද යනවනේ ජරාව කන එක. පුරුද්ද යනවා. සාධාරණව සතුටෙන් චේතනාව පිරිසුදුව කරගන්න දෙයක් කමක් නැහැ. ඒකයි වෙන්නේ වැඩේ. ලබනාත්මේ උපදිනවා නම් කවුරු වෙලා උපදින්නද කැමති? කොබලන් මිනිස්සෙක් කියලා උපදින්න කැමති අය? එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි, හතරදෙනයි, හස්දෙනයි මිනිස්සෙක් කියලා. හරි. දෙවියෙක් කියලා උපදින්න කැමති අය? මේ කට්ටිය ගොඩක් අය හරි අකමැති දෙවියෙක් කියන්නේ. ඇයි අර කියනවනේ මේ මොනෝ දෙවියෙක් වුණාම මේ කොහොද නාටිකාංගනාව 500ක් ඉන්නවා කියලා කියන. ඒකට බයයි. මොකද මේ දැන් එක්කෙනෙක් ඉන්නත් ඉද්දි තියෙන අමාරුව දිහා බැලුවා 500ක් ඉඳිය ලෝකමාරුවගෙන වැඩෙන්නේ කියලා මේ කට්ටිය හොඳටම බය වෙලා ඉන්නේ. දිව්‍ය ආත්ම කියන ඒවා මේ කොහෙවත් ඈත ලෝකයක කොයි බාහිර තියෙන දෙයක් නෙමෙයි. මේ මනෝ ශරීරය මේ විශ්වයේ පාවෙන මනෝ ශරීරය. එයා හීනයක් දකින්න පොඩි විඥාන ධාතුවේ බොහොම සැහැල්ලුවේ. ඒක ඝන වෙච්ච ගමන් ආයි මේ ඝන ස්වභාවයේ ඝන ශරීරවලට ආරුඪ වෙනවා. උපත්ති භාවයන් කරා පත් වෙනවා. ඒ සියුම් බව රැඳෙනකන් විතරක් තියෙනවා. ඒ පාවේ වීතියි. විමාන තියෙන එක එක්කෙනාට ඒක විමානේ තරම් එක එක තැන් වලට යන්න පුළුවන්. තමන්ගේ විමානේ තමන් හිතන තැන මැවෙනවා. දැන් හීනෙන් එහෙමනේ. හීනේ අර ස්වභාවයේ අනුව ඒ මනස හැදිච්ච ගති ලක්ෂණේ අමා අනුව ඒ විදියට සුභ සිහින සුභ විදියට ඔහි ඔහි පේනවා. ඒ විදිහ තමයි. ඉත සුභ සිහින පේන මනසක් වෙන්න ඕන දිව්‍ය ලෝකයක උපදින්න. ඊළඟට පව් කළාම ආයේ මොකද වෙන්නේ? අසුභ සිහිනය. ඒ අසුභ සිහින පවතින තැන් තියෙනවා. ඒක පොළොව අභ්‍යන්තරේ වෙන්න පුළුවන්. කසල බොඩවල් වල වෙන්න පුළුවන්. ගිනි කඳු ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඒ මනස පවතින තැන තියෙනවා. නැචුදේ තමන් කොහොමත් මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සෙට මේ මොහොතේ පවසින්නේ සිහිනයක්. නමුත් අපි යම් මායාවක ඉන්නවා, අපි මේ අවදියෙන් ඉන්නවා කියලා හිතලා. ඔබ හොඳින් ඔබට තේරෙන්නේ, ඔබ තා පොඩ්ඩක් අවදි වෙලා බලන්න මේ මොහොතේ ඔබ ඉන්නේ සිහිනයක. මනෝ කියලා වචනයක් පාවිච්චි කරේ ඒකනේ. අර කීමට කියන්නේ මනෝ ගහනවා කියලා කියන්නේ. මනෝ ඒකට හේතුව මවාගත් සිහිනයක, මැවුණු සිහිනයක. මනසට මනෝ කියලාම දාන්නේ ඒකනේ. මැවුණු සිහිනයක ඔබ ඉන්නේ. හැබැයි ඔබට තේරෙන්නේ නැහැ ඔබ ඉන්න සිහිනේ මොකද්ද. හීන දකින්න කෙනා කොහොමද මේක හීනේ කියලා දන්නවද? දන්නේ නැහැ. අවදි වෙන තුරු තේරුණාද? අවදි වෙන තුරු සිහිනේ සිහිනයක් බව දන්නේ. හරියටම දන්නේ සිහිනේ සිහිනයක් බව අවදි වුණායි පසුව. එහෙනම් ඔය ඉන්න තැනනොත් අවදි වුණාට පස්සේ අවබෝධයෙන් අවදි ඇති වුණාට පස්සේ තමයි ඔක හීනයක් කියලා දන්නේ. දැන් හීනේ පියවරෙන් පියවරට මාරු වෙවි යනවා. අවදි වෙන්න සිහිනයක් බව දකින්න. අවදි වෙන ක්‍රමයේ අහන්න එපා. දැන් නිින්දෙන් අවදි වෙන ක්‍රමය කියන්නකෝ මට. ඔබ නිදාගෙන ඉඳලා උදේ අද අවදි වුණු ක්‍රමය මට කියන්න පොඩ්ඩක් බලන්න. අවදි වුණාට පස්සේ කරපේව කියන්න එපා. අවදි වුණ ක්‍රමය කියන්න. නැත්නම් ගියා මං කබ හොටු ගඩාගෙන දත් මැදගෙන නැගිට්ට කියලා ඒව කියන්න එපා. අවදි වුණු ක්‍රමය. එහෙම ක්‍රමයකට අවදි වුණේ. ඔන්න දැන් මං හරි ඔන්න රයිට් ඔන්න මං අවදි වෙනවා කියලා. එහෙම අවදි වුණාද? නැහැ. ඒක මහා බුදුම විශ්වීය ධර්මයක් ඇරෙන්න. නිදා ගන්න ක්‍රමය කියන්නකෝ. අර ඉන්නේ ඉරියව්ව කියන්න ඕනේ. තමන්ට මේ අධ්‍යාත්මික නිින්ද යන ක්‍රමය සමහරලාට දන්නේ නැහැනේ. ටීවී එක දාලා රේඩියෝ එක දාලා බත් එක මේ ගෑස් කුකර් එකේ ගහලා නේ නිින්ද ගිහිල්ලා නැද්ද කට්ටියද? නිින්ද ගිහිල්ලා තියෙනවා. බස් එකේ ගිහිල්ලා නිින්ද ගිහිල්ලා ඔන හෝල්ට් එක පහුවෙලා ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි උත්තාන කර්මයක් හරියට තිබ්බොත් අහවල් හෝල්ට් එක ළඟ මම බහින්න ඕන කියලා එතකොට අවදි වෙන ස්වභාවයක් තියෙනවා. උදේත් මේ වෙලාවට අවදි වෙන්න ඕන කියලා මොළේට දුන්නොත් අවදි කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒත් තමන් අවදි වෙන්නේ කොහොමද කියලා දන්නේ. ක්‍රියාවක් නැතුවයි නින්දට යන්නේ. නිවනට යොමු වෙන්නේ ක්‍රියාවෙන් තොර වෙන මොහොතේදී. හැබැයි අතන යන්නේ තීන මිද්දේට බවාංගයට යනවා. මෙතන තීන මිද්දේට යනවා නෙමෙයි. මෙතන නිරෝධයට යනවා. රාත්‍රී 10ට නිදාගෙන උදෑසන 4ට අවදි වුණා නම් තද නින්දටපත් උනේ රාත්‍රී 11ට නම් 11යි 3යි අතර බලන්න තම මොනතරම් සාන්ත දාන්ත නික්ලේශී මිනිස්සෙන්ද කියලා. කුරා ගෝඹියෙකුටවත් වරදක් නැති මිනිස්සෙක්. හද 11යි උදෑසන 3යි අතර. ඒ කියන්නේ දෙපැත්තම පැය පැය අයින් කළා. මොකද හේතුව මේ අර අවදි වෙන කාලයට මද අවදියක් එනවනේ. ඊට පස්සේ අපි දන්නවා මේ ටික. ඉඳ ගන්න ගියත් මද නිින්ද ටිකක් නිින්දට සූදානම් වෙන කාලය තුලදී දන්නෝ ටිකක්. අර තද නිින්දෙහි ගත කරපු ස්වභාවය අපූර්වයි. බලන්න තමා පිළිබඳව තමා දක්කගෙන හිටපු ආකල්පය මොකද්ද? ඒ කියන්නේ රාත්‍රී 11යි 3යි අතර අවදින් හිටපු අය නම් කියයි මොනව හරි සිකියුරිටි ජොබ් එකක් කරන්න කට්ටිය. අනිත් අය කියන්න බලන්න. හොඳින් නිින්ද ගියපු අය මේ වෙලාව තුර. ඒක වෙලාව වෙනස් කරලා ගන්න සමහරලාට 11ට 12ට නිදා ගන්නත් ඇති. කොහොම හරි තමන්ට තද නිින්දක් ගත කරපු කාලය කිසි දෙයක් නැහනේ. මේ ඇස් අරිනකොටම තමයි මම ස්ත්‍රිය, මම පුරුෂයා, මම මේ කෙනා, මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම වෙන්න ඕන, මම මෙහෙමයි මෙහෙමයි කියලා අවදි වෙනවා. ඒ මොනවද අපි දෘෂ්ටි මතින් තමයි අවදිවන්නේ. දෘෂ්ටි මතින් අවදිවන්නේ. දෘෂ්ටි නිසා අවදිවන්නේ. දෘෂ්ටි ක්‍රියාත්මක කරවන්න අවදිවන්නේ. මගේ මගේ කියලා ගත්ත දේවල් හරි බරයිනේ. දැන් මගේ රට කියලා ගත්ත අයට තියෙන අමාරුව බලන්නකො. පුදුම කරදරයක් විඳින්නේ. මගේ ජාතිය කියලා ගත්ත කට්ටියට විඳින වේදනාව බලන්නකො. පුදුම වේදනාවක් විඳින්නේ. මේක මගේ ආගම කියලා ගත්ත අයට වෙච්ච දේ බලන්නකො. පුදුම වේදනාවක් විඳින්නේ. ධර්මයට අනුව කෝ ජාතිය, කෝ ආගම, කෝ ධර්ම, කෝ මේ වර්ගය රට නැති තැනක දෙයක් හැදුවා. ඊළඟට අපි හදන් ඉන්නවා අපේ පිස්සු අපි ශ්‍රී ලාංකිකයෝ කියලා පකිස්තානයේ මිනිස්සු හදන් ඉන්නෝ එහෙම් පිස්සුවක් අපි පකිස්තානෝ කියලා නේද? එංගලන්තේ මිනිස්සු හදන් ඉන්නෝ මේක එංගලන්තේ අපේ අපි කියලා එහෙම පිස්සුවක් තියෙනවා. මේ භූමි පිස්සුව. ඒකට කියන්නේ භූමි පිස්සුව. ඈ අපි ඇමරිකානෝ කියලා හිතන් ඉන්නෝ, අපි රුසියානෝ කියලා හිතන් ඉන්නෝ. ඒක තමයි භූමි පිස්සුව. භූමිය පිළිබඳව තියෙන පිස්සුවක්. මගේ මව්බිම. මෙහෙම එකක් නැහැ. මව්බිම කියලා එකක් නැහැ. මේකේ කවුරුත් ඉපදිනව මැරෙනව, ඉපදිනව මැරෙනව. ඊට පස්සේ නෑ, ඉවරයි. මේ මව්බිම වෙන්නේ මේ අවුරුදු 80ක් 90ක් කාලේටනේ. ඇතු මව්බිමක් නෑ. දැන් ඕනතරම් මේ ඉන්දියාවේ අය මේ ලංකාවේ ඉපදිලා නැද්ද? ඉපදිනව. ලංකාවේ අය ඉන්දියාවේ ඉපදිනව. ධර්මාශෝක රජතුමත් මෙහෙ ඉපදිලා නිවන් දැක්ක කියලා නේ කියන්නේ. දැන් මේ නූතන කාලෙත් මේ අර පරීක්ෂණයක් කරද්දී ඉන්දූර් කියන යෝගියෙක් මෙහෙ ඉපදිලා දැන් මෙහෙ මහන් වෙලා ඉන්නේ. එයා හඳුරන්නේ මේ කොළඹ හතේ මේ අතුරුගිරි හරේ මෙහෙ පන්තල් හරියන්නේ නැහැ. උන්වහන්සේට ඌමනාම කැලේ ඉන්න. කැලේටම තමයි ආස. ඇයි සංසාර පුරුද්ද. යෝගිවර හැටියට කැලේම තමයි වාසය කරේ. එයාට ඕන මේ පොඩි පෝරු කොට්ටු රෝලින්, ඉටි කවර රෝලින් ගහගත්ත පොඩි පැලකට වෙලා මේ ලොකුවට මේ බිත්ති බඳුකේවට කැමති නෑ. පොඩි ආවරණයක ඇල දොල පාරක සන්දයක් ඇහෙන තැනක වාසය කරන සසර පුරුද්ද. නිදහසට කැමති. පින්න පාත ගිහිල්ලා මොනවා හරි අරගෙන ආවිල්ලා මෙලකා. හැබැයි එකම එක දෙයකට උන්වහන්සේ බයයි. ඒ තමයි ගඟට. ඇයි ගඟට බයි? ගඟේ වැටලා තමයි මළේ ගියා. ඒ නිසා ගඟට බයයි. මේ කට්ටියනම් හිතා ගන්න බැරි දෙයක් මම තමයි හොයලා දුන්නේ. හැමෝටම හිතා ගන්න බෑ මේ හාමුදුරුවෝ ඇයි මේ ගඟට බය? මේ ගඟේ වතුර මේ මෝටරෙන් මේ ටැංකියට ගහලා ටැංකියෙන් ටැප් එකෙන් නානෝ ගඟ පල්ලෙහා පේනවා. ගඟට බහැලා නෑ. මොකද බයයි. ඇදලා ගන්න හැදුවොත් මර විලාප දෙනවා. ඇයි බයයි? මොකද හේතුව ගඟේ වැටලා තමයි මෙයා මියගියේ. ගියාත්මේ ඒ නිසා වතුර පෙවිලා මිය ගියා. ගඟට එදා ඉඳලා බයයි. අර සංසාරක විඥානේ මෙතෙන් ඇවිල්ලාද නැද්ද? ඒ ගති පුරුද්ද ඇවිල්ලාද නැද්ද? දැන් මේ මල් ළඟ තියෙන මොකද්ද මේ දේශනා කිරීම? සංසාරය. මට වඩා උගත් අය මෙතන ගොඩාක් ඉන්නවා. මම දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. මම මේ ලෝකෙ ඉගෙනගත්ත දෙයක් ඇත්තෙම නැහැ. මේ දෙන්නේ සංසාර පුරුද්ද. සංසාරේ ගුරුවරු. බලන්නකෝ දාලා තර්ක ටිකක් වාද ටිකක් ආචාර්යවරු හරි මහාචාර්යවරු හරි මහා ශාස්ත්‍රීය පඬිතුවරු හරි දාලා බලන්නකෝ. මාත් බය නැහැ. මාත් ඕන තරඟ ගිහිල්ලා හිට ගන්නවා වාඩි වෙනවා. ඕන ශාස්ත්‍රඥයෙක් දාලා බලන්න. සමහර තර්ක ශාස්ත්‍රයේ පිළිබඳව ඉන්න කතික ආචාර්යවරු මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු වැඩ පුළුවන් මේ තර්කේ පරාද කරන දර්ශන තියෙනවා. ඒ ටික වෙලාවක් ගියාට පස්සේ මෙයාට දැන් බෑ. මෙයා උත්සාහ කළාට වැඩේ කරගන්න බෑ. මගෙන් අහනවා හාමුදුරුවෝ තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවද කියලා ඇහුවා. තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්න දෙයක් නෑ. අපේ බුදුදහමේ තනි කර තියෙන තර්ක ශාස්ත්‍රය තමයි. තර්ක ශාස්ත්‍රය තමයි පොත්පත් තියෙන්නේ. ඉතින් මං කව නෑ මාත් මේ තර්ක ශාස්ත්‍රය කියලා එහෙම කක් නයි ඉගෙනගෙන නැහැ. හැබැයි ඔබතුමා ඔය කියවන්නේ අපි වගේ අය ලියපු පොත් කියලා. එතනින්ම ධර්මය නතර කරලා කටයුතු කරා. ඒකට හේතුව තමයි මේ ධර්මයේ තුල මේ සියල්ල තියෙනවා. එහෙනම් තර්ක කරන දෙයක් නෑ. හරි විෂයන් තියෙනවා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද දානයි ඉන්නවා සමහර වෙලාවල් වලට. ඉතින් ඒ ඕන දෙයක් පෙන්නුම් කරගන්න හැකියාව තියෙනවා. දැන් එක දවසක් එක මාත්මයෙක් ඇවිල්ලා මාතුල මානසික පීඩනයක් හැදීමේ උපාය මාර්ගයක් කොහෙන් හරි ඉගෙනගෙන ඇවිල්ලා අන්‍යාගම බුද්ධලේ එයාගේ ප්‍රශ්නයක් කියනවා. ප්‍රශ්නයක් කියලා මං මේකනේ ප්‍රශ්නේ කියලා ඇහුවාම නෑ නෑ නෑ ඒක නෙමෙයි කියලා ආයි කියනවා ඒකම. එතකොට මං අහම මහා ඒකනේ මේක මේකද? නෑ නෑ නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ මට කොහොම හරි මේක තේරුම් ගන්න බැරි කෙනෙක් මට මේක වැටහෙන්නේ නැති කෙනෙක් කියන මානසිකත්වයේ මාතුල ඇති කරන්නේ උත්සාහ කරේ. දැන් මං දෙපාරක් තුන් පාරක් බලාගෙන හිටියා. දැන් මෙයාගේ උපාය මාර්ගයේ මට අහු වුණා. මම කිව්වා "තමුන්නාති මහ මෝඩ මිනිස්සෙක් නේ. ප්‍රශ්නයක් තේරෙන විදියට කියන්න බෑ" කියලා එයාගේ පිටට ඒක දැම්මා. එයා ඒ වරදක් ඒක කරයි හිතාමතා. හිතාමතා කරන්නේ. එහෙම කට්ටි ඉන්නවා. ඒකයි. ඒ නිසා ඒවා අපි තේරුම් කරගන්න ඕන. වටහා ගන්න ඕන. ඒ භෞතික විද්‍යාව තුළ තියෙනා වූ කාරණා. මේ මනසින් පිටට ආවට පස්සේ සියල්ලට ඉහලින් බලන්න පුළුවන් හැකියාව තියෙන නිසා හරි පුදුම වාසියක් ලැබෙනවා. මේක අවසාන ආලෝකය කියන වචනයෙන් ඉංග්‍රීසි බසින් කියන්නේ මේ අරිහත්ත්වයට ඒකයි. නේද? Enlightenment කියලා කියන්නේ ඒක නේ නේ? අවසාන ආලෝකය. කෙලවරේ තියෙන ආලෝකය. ඒක හිරු වගේ බුද්ධෝ සූර්යෝ සියල්ලට ඉහළින් බැබලෙනවා. ආලෝකමත් කරනවා. හැම ගැටලුවක්ම හැම සිතුවිල්ලක්ම හැම දෘෂ්ටියක්ම අන්ධකාරයේ ඉඳන් බලන්නේ ආලෝකමත්වයි බලන්නේ. ආලෝකමත්ව බලනකොට ඒක ගැන මේ විද්‍යානුකූල භාවය යථා තත්වය මනා ස්වභාවය පේනවා. ඒ ඕනම ධර්මතාවයක අවිද්‍යාව ඉවත් කරලා විද්‍යාත්මකව ඒ දේ පරිහරණය කරන්න පුළුවන්. කියන්නේ ආහාරයක් අවිද්‍යාත්මකව ගන්නෙ නෑ. පැවැත්ම ආහාර සෙනසුන් ඇඳුම් පැළඳුම් ආදී සිව්පසය අවිද්‍යාත්මකව ගන්නෑ. විද්‍යාත්මකව පරිහරණය කරනවා. සමාජයේ ලෝකයේ රැකී රස්සා වුණත් පින්නතුන්ට ඒ පිළිබඳව විද්‍යාත්මක පරිහරණයක් කරන්න පුළුවන්. ඒක දෘෂ්ටිය මතයි. එහෙම නැතුව ක්‍රියාව මත නෙමෙයි කිසි දෙයක් හරි හෝ වැරදි බවට පත් වෙන්නේ. දෘෂ්ටිය මතයි. දෘෂ්ටි ගැටලුවක් නැත්තම් ඒක ගැටලුවක් නැහැ. දෘෂ්ටිය නරක් වුණොත් තමයි ඔක්කොම නරක් වෙන්නේ. දැන් මේ දෘෂ්ටි ඉවත් කරන්න තියෙන බුදුදහමේ මොකද කරලා තියෙන්නේ? දෘෂ්ටි දාලා තියෙනවා. දෘෂ්ටි ඉවත් කරන්න තියෙන දහමෙන් දෘෂ්ටි දා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දෘෂ්ටි නිසා ක්‍රියා හට ගන්නවා, ක්‍රියා ප්‍රතික්‍රියා හට ගන්නවා, සහ නොයිකුත් නොයිකුත් උමුතු භාවයන් වලට මේ මිනිස්සයා බවට පත් වෙනවා. දැන් අනිත් ආගම් නම් ඒක අහන්න දෙයක් නැහැ නේ. ඒගොල්ලොත් කොහොමද දෘෂ්ටි නේදාන්නේ? ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දෘෂ්ටි දැම්මට කමන්න. ඒගොල්ලෝ කොහොමද දෘෂ්ටි ගතනේ? බුදුදහම කියන එක විශේෂයෙන් තියෙන දෘෂ්ටි ඕ තුරන් කරන්න. දැන් අපේ මිනිස්සුන්ට දෘෂ්ටියක් දැම්මම නොකා ඉන්න දවසක් ඕනේ කියලා. මේ ඉන්න බඩිකින්ෙන් ඉන්න ඔක්කොම නොනගතේ කියලා. ඈ ඒ නැත්තම් උපවාසය කියලා බඩිකින්ෙන් ඉන්න කිව්වොත් බඩිකින්ෙන් ඉන්නවා, කන්න කිව්වොත් කනවා, එපා කිව්වොත් එපා. ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු සත්තුද කියලා හිතෙනවා. හිටගෙන ඉන්න කිව්වොත් හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්න කිව්වොත් වාඩි වෙලා ඉන්නවා. ආගමේ ඇඳුම් අඳින්න කිව්වොත් සුදු පාට අඳිනවා, කළු පාට අඳින්න කිව්වොත් කළු පාට අඳිනවා, කහ පාට අඳින්න කිව්වොත් කහ පාට අඳිනවා. මොනව වෙලාද දන්නේ නැහැ. නාඳින්න කියලා කිව්වොත් ඒක අඳින්න නැතුවත් යනවා. දිනගන්න නාද පුත්‍රලා හැම යන්නේ ඇයි? ඒ මිනිසුන්ට ඇඳුම් අඳින්න එපයි කියලා කිව්වා. ඇඳුම් අඳනහම කෙලස් කිව්වා. ඒසයි විසඳුම් නෑන. අපිට සුදු වඳින්න කියලා කිව්වා. තව කට්ටියකට කළු වඳින්න කියලා කිව්වා. දැන් මොකද්ද ඇත්ත? දෘෂ්ටියෙන් බහැර වෙන්න, බහැර වුණාට පස්සේ සුදු ඕනනම් සුදු වඳින්න, කළු ඕනනම් කළු වඳින්න. ඔව් ඕන විදියක ඉන්න. දෘෂ්ටියෙන් බහැරවන්න. ඊට පස්සේ අනිත් කෙනා පිළිබඳව තමන්ට වේදනාවකුත් නැහැ, තමන් පිළිබඳව තමන්ට වේදනාවකුත් නැහැ. ඒක නෙවෙයි. දෘෂ්ටි නිසා කොච්චර වෛරයෙන්, කොච්චර ක්‍රෝධයෙන්, කොච්චර ඊර්ෂ්‍යාවෙන්, කොච්චර මේ මේ මේ මිනිස්සු ගිනි ගන්නවද? මම දැක්ක දවසක් එක මිනිස්සෙක් පුපුරු පුපුරා ඉන්නවා. අර සංඝයා වහන්සේ, සංඝයා වහන්සේ කෙනෙක් නෙමෙයි, අර සංඝයා වහන්සේට අකප දෙයක් අර කරේ කියලා මේ උපාසකගේ බනිනු කුණු කුටු කුටු ගාලා. මං අහුවා ඇයි බනින්නේ? නෑ අර සංඝයා වහන්සේ අර සියඹලා ගහෙන් අත්තක් කැඩුවනේ. මං අහුවා ඒ හාමුදුරුවෝ එහෙම තමයි හැමදාම එතනින් අත්තක් කඩලා තමයි දත් ටික වැදගන්නේ කිව්වා. සියඹලා අත හරි හොඳේ ගන්න දත් වදින්නේ. ඕකෙන් අත්තක් කඩලා අර බුලත් ටික කලහ හාමුදුරුවෝ දත් ටික මැද ගන්නවා. අර මිනිස්සයා අරකට බැනවදිනවා. ඒ මංකෝ මම දැනගෙන හිටියේ නෑ ඔය අත්තක් කැඩීමේ සම්බන්ධයේ ප්‍රශ්නයක්. ඒ දවස්වල පොඩි දවස්වල මංකෝ එහෙම අත්තක් එහෙනම් තියෙනවනේ විනය පොතේ තියෙනවා. අත්ත කඩන්න හොඳ නෑ, අතු කඩන්න හොඳ නෑ. ඔව් ඒක ජීවි, ඒක ශෛලී ජීවි තියෙන. දැන් අර මිනිස්සයා විනාශ කරලා තියෙන බුද්ධ ආගමනේ. එහෙම නෙමෙයිද? දැන් මට කිසි වෛරයක් නැතුව අර මිනිස්සේ මේ හාමුදුරුවෝ අත්තක් කඩන දත් මදිනවා කිව්වා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරුත් අත්තක් කඩලා දත් මදින ස්වභාවයක් තියෙනවනේ. නෑ එහෙම හරියන්නේ නැහැ. ඔක දැහැටිය කඩලා කප්පියම් කරලා පිළිගන්නන් දුර. හිටපන්කෝ කප්පියම් කරන්නත් එක එක අතන දැහැට කඩලා. ඉතින් අපිට වෙච්ච දෙයක්. තාර මිනිස්සේ අර වෛරයෙන් අරගෙන මැරෙනවා ගිහිල්ලා. යකින් පෙරිතෙක් වෙනවා මේ සීමලාත්ත නිසා. දැන් මං අහන්නේ වෛර කරන්න ඕන සිද්ධාන්තයක්ද ඒක? ද්වේෂය උපදවන්න, බැනවදින්න, ක්‍රෝධයක් ඇති කරගන්න ඕන සිද්ධියක්ද ඒක? එහෙම නෑ නේද? එහෙම නෑ. ඒකයි තියෙන වැඩේ. දෘෂ්ටිගත වුණාම තියෙන්නේ මහා මුදුම දෙයක්. අතිශයින්ම මේ මේ සියලු ආගම් වලට මහා බුදුම විපතක් ඇති වෙලා තියෙනවා මේ දෘෂ්ටි ශාලේ නිසා, මේ මහා දෘෂ්ටි සංහාරය නිසා. අද දෘෂ්ටි නිසා ආගම් සමගිය වෙනුවෙන් ලෝක පහළ වුණාට සමගිය නෙමෙයි තියෙන වාද ભેද බින්නකම්. බුද්ධ ආගමේ තියෙන වෙන අයත් එක්ක නෙමෙයි. බෞද්ධය හරි බුදුම විදියට බුද්ධ ආගම අරන් තියෙන්නේ. ඒ වෙන ඇත්ත එක්ක නෙවෙයි බුද්ධාගම ඇතුළෙම තමයි බුද්ධාගමයාගේ ෆයිට් එක තියෙන්නේ. බලන්න සිංහලයි සිංහලයටම වෛර කරන්නේ. බෞද්ධ භික්ෂුව සහ මේ කට්ටිය ඔක්කොම ටික ඒ අය අතරම ගැටෙන්නේ. වැරදි කෝටියක් ඔළුවට දාලා. කෝටියක් සංවර සීලේ නෙමෙයි ප්‍රකෝටියක් සංවර සීලේ තියෙන අර අධ්‍යාත්මික දර්ශනය සහ අවබෝධය තුල මේගොල්ලෝ පිටින් හැදුව කෝටියක්. පිටින් හදලා කෝටියක් දැම්ම ඔළුවට මේක වැරදි මේක වැරදි මේක වැරදි කියලා. හිටගත්තත් වැරදි, පාත් වුණත් වැරදි, නැකිට්ටත් වැරදි, නිදාගත්තත් වැරදි, වැඩියෙන් වැඩ කරත් වැරදි, බන කිව්වත් වැරදි, නොකිව්වත් වැරදි, ගුවන් විදුලියේ බන කිව්වත් වැරදි. දැන් ওই වගේ එක්කෙනෙක් මට හම්බුණා ඕස්ට්‍රේලියාවේ දෙකම එක පුද්ගලෙක්. මං ගිහිල්ලා මේ පොඩි කාඩ් එකක් තියෙනවා, විසිටින් කාඩ් එකක්. මම මේක දුන්නා මහත්තයා මේක තියාගන්න කියලා. ආවුදුරු පිළිවෙලකට එනවා නේද? නිකන් ප්‍රසිද්ධ ජනප්‍රිය වෙන දේවල් කරගෙන නේ. දීපු ගමං කාපියක. මං එහෙනම් මහත්තයා මේක දාගන්න බෑගී කියලා මං ආයි අරගෙන තියපු එක ආයි මං බෑගී අර දාන්න. දැන් මං තේරුම් ගත්ත මේ මිනිස්සයාගේ தත්ත්වය. ඉතින් ආවුදුරුත් කිව්වා මේ පොඩ්ඩක් මෙනියා අමුතුයි නේ කියලා. මං කෝ පොඩ්ඩක් කේව එකක් මට දැනුණා. කොඩම් මිනිහට අප්සෙට් වගේ කිව්වලු. මම හිතන බෝට්ටුවෙන් ගිහපු මනුස්සයෙක්ද කොහෙද? බෝට්ටුවෙන් යද්දී මොකක් හරි අප්සෙට් එකක් වෙලා ඔළුවේ. ඉතින් ඒ එහෙම කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ඉතින් හරි අප්සෙට් ගියට අංගල් මේ මනුස්සයට CD එකක් හරි මේ දුන්නොත් තා මොනවා හරි කියයි. ඒ කියන්නේ මොකුත් කරන්න බෑ. දැඩි දෘෂ්ටි ධාරී බවට පත් කළා තියෙන්නේ. පුදුම හිරිහැරයක් බවට පත් වෙලා යන්නේ. ඉතින් දෘෂ්ටිගත වුණාට පස්සේ මොකද කරන්නේ? ඔබත් පීඩා විඳින්නේ කුමකින්ද කියලා සර්ච් කරලා බලන්න, අවබෝධ කරලා බලන්න, තේරුම් අරගන්න. මම මොන දෘෂ්ටියෙන්ද මම මේ පීඩා විඳින්නේ? මොනවා හරි දෘෂ්ටියක් නිසා තමයි පීඩා විඳින්නේ. මොනවා හරි ලොල්භාවයක් හටගන්නේ දෘෂ්ටියක් පදනම් කරගෙන. සමහර වෙලාවට ඒක බුද්ධාගමෙන් හරි වෙනත් ආගමකින් හරි පැමිණිච්ච දෙයක් නොවෙන්න පුළුවන්. තමන්ගේ දෘෂ්ටි අත්තවාද. ඊට පස්සේ වෙනත් වෙනත් අය වටපිටාවේ ඉන්න අය යහළු දාපු දෘෂ්ටි. දැන් බලන්න සමාජ දෘෂ්ටි එන්නේ නැද්ද? කොණ්ඩි මෝස්තරයක් එනෝ කාලෙකට. දෘෂ්ටියක් නෙමෙයිද? දෘෂ්ටියක්. කලි සම්මෝස්තරයක් එනෝ කාලෙකට. කලි සමහර අය ඉන උඩින් බඳින කාලයක් එනෝ. ඊට පස්සේ ඉනෙන් වැටෙන කාලයක් එන ඒ දෘෂ්ටිය. ඊට පස්සේ ඒකට ඒ කාලෙට අඳින්නේ. ඒ මහ පුදුම දෙයක්. කොණ්ඩ කපන කාලයක් එනෝ, කොණ්ඩ වවන කාලයක් එනෝ. ඒ සමාජයෙන් ගලාගෙන යන දෘෂ්ටි. පච්ච කොටන කාලයක් වෙනවා, ආයි කාලයක් ගියාම පච්ච මකර කාලයක් වෙනවා. එක එක දේවල්. ඒ සමාජයෙන් ගලාගෙන යන දෘෂ්ටි මහා පිස්සු දේවල්. ඉතින් කොයිම හරි පැත්තකින් දෘෂ්ටිගත වීම තුළ, ඒ දෘෂ්ටීන් තුළ තමන් සිර වීම තුළ තමන්ට මහා විශාල අබැද්දයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෘෂ්ටිගත වෙන්න එපා, සම්මාදිට්ඨික වෙන්නේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකයි. සම්මා දිට්ඨික වුණ කෙනා මේ සමාජය ගලාගෙන යන විදියටවත්, අනුන් කියන විදියටවත්, කවුරුත් කරන විදියටවත්, පරම්පරාවෙන් ආ විදියටවත්, බුදුහාමුදුරුවෝ කිව්වයි කියලාවත් ලේසින් කරන කෙනෙක් නෙමෙයි. අවබෝධයෙන් යමක් දකින්න බුදුහාමුදුරුවෝ සමහර වෙලාවන්වලට මෙයාගේ අවබෝධය බලන්න නොකල යුත්ත කරන්න කියලා කියනවා. දැන් මම දන්න එක ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා. එයා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ මිනිස්සු හොරකම් කරනවද නැද්ද කියලා බලන්න ඒ මිනිස්සයා තවත් තැනකට එක් කරගෙන ගිහිල්ලා හොරකම් කරන්න කියලා කීරවලු මොකක් හරි එක. ඇඳුමක් හරි ඇඳුම් කඩේකට හරි ගියා ඕකෙන් මිස්සරේ ගහ ගන්නෝ බෑග් එකේ කියලා කියනවලු. අහලා බලන්නේ මේ මිනිස්සයා මේකට රෙඩි වෙනවද කියලා. ඒ කියන්නේ නොකටියු කරන්න කියලා මේ ටෙස්ට් කරලා බැලීමනේ කරන්නේ. මේ හොරගම් කරන්න කියන නෙමෙයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ නොකොට යුත්ත කියන කරන්න කියලා. එතකොට අර නෝනින් කියන ස්වාමීනි එය නොකොල යුත්ත. සාදු සාදු. තේනනේ සාදු සාදු කියලා එයා තේරුම් කරගන්නවා. දැන් අවබෝධය ලැබුව අයට ගිහිල්ලා කියන බුදුරජාණන් වහන්සේ ඔබ අවබෝධය ලැබූ කෙනෙක් නොවේ. දැන් මම ඔහම කීප දෙනෙකුට කියලා වඩා අවබෝධය තාම නැහැ, මේ අවබෝධය තාම ලැබලා නැහැ කියලා මාත් එක්කත් තරහ වෙනවා, දානෙත් නතර කරලා පන්සලෙන් එකත් නතර කරපුවා කියලා. ඒකට හේතුව ඇත්තම අවබෝධය නැති නිසා. ඇත්තම අවබෝධය නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඔහොම මතක් කළාම වහන්සේලා දේශනා කළා තියෙන්නේ ස්වාමීනි ඒක දන්නේ මමනේ. ඒක දන්නේ මමනේ. එහෙම වගේ උත්තරයක් ආවම බුදුහාමුදුරෝ සාදු සාදු කියලා කියනවා. යහපත් යහපත් කියනවා. අවබෝධය ලැබූ කෙනෙකුට ඔබ අවබෝධය නොලැබූ කෙනෙක් කිව්වත් ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි අවබෝධය නොලැබූ කෙනෙකුට නිකන් හයර් එකට අවබෝධය ගත්ත කෙනෙකුට මොකද වෙන්නේ? කිව්ව ගමන් මහ පීඩාවක් එනවා. මොකද නැත්තේ මං අවබෝධය ලැබලා ඉන්නේ. ඈ ඔය අසෝහන්නේ මොකෝ නැත්තේ මං ඔප්පු කරලා පෙන්නනවා කියලා හරි හරි හරි කලබලයක් තියෙනවා. ඔයා රහත් නැහැ කිව්වම හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්න නැහැ අවබෝධය ලැබු කියන්නේ. ඉතින් මම නම් ඉතින් පැහැදිලිවම කියනවනේ මේ ඇත්තන්ට මම සෝහන් නෙමේ, සකුදාගාමි නෙමේ, අනාගාමි නෙමේ, අරිහත් නෙමේ, පුතජන නෙමෙයි. දැන් ඉතින් කාටද ගහන්න පුළුවන් මට? දැන් කොහෙන්ද අල්ලගන්නේ මට පහර දෙන්නේ? පහර දෙන ඉන්න කට්ටිය ඉන්නවනේ. කොහෙන්ද අල්ලගන්නේ කියලා මට කියන්න බලන්න. මනුස්සයෙකුට පහර දෙනකොට කොලර් එකෙන් හරි අල්ලගන්න වෙනවනේ නේද? ඒ වගේ දුෂ්ටමේ වශයෙන් අල්ලගෙන ඉපයි පහර දෙන්නේ. ඇයි ඔය එකක්වත් මට එපා? ඕ දායාද වශයෙන් මේ ඔක්කොම මිනිසුන්ට තියෙන ඔය එකක්වත් මට එපා. මට මේ ලෝකේ අරය හරය එකතු කරන කෙනෙක් නෙමෙයි. මේ ලෝකේ තියෙන කිසිම වචනයක් මං ඇඳගෙන ඉන්න කැමති නෑ. වම් වචන වලින් තොරවයි වාසය කරන්නේ. পদවි වලින් තොරවයි වාසය කරන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු මට পদවි දෙන්න ඕන නැහැ. මම পদවි ගන්නෙත් නැහැ. දැන් තමන්ගේ නම পদවියක් නේද? পদවියක් එක. උපාධියක් পদවියක්. තනතුරක් পদවිය. পদවි නිසා වෙච්ච දේ පේනව නේද තවන්ට? හිතපු වේදන, දුක් ගැහැට, අපහාස. කිසි পদවියක් දරා ගන්න එපා. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දයි කියන එකේ අදහස් වෙන්නේ මොකද්ද? මං ඔය කියන එක බුදු කෙනෙක්වත් නෙමෙයි. සම්බුඥානෙම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්දයි කියනවා නේ. මේ හොඳට ගලපලා බලන්න. සම්මා කියන වචනේ සම්මා දිට්ඨි කියන තැන තියෙනවා. නේ? සම්මයක් ඥාන දර්ශනය කියන තැන තියෙනවා. එතකොට අපි වැරදි නිර්වචනයක් ඇඳලා තියෙනවා බුදුහාමුදුරන්ට. තම සොයන්න අවබෝධය නිසාම සම්මා සම්බුද්දයි කියලා. ඒක සොයන්න අවබෝධය බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා කියන එක සත්‍යයක්. බුදුජානන් වහන්සේ විසින්ම ඒක අවබෝධ කරගත්තේ. ඒ බුදුජානන් වහන්සේම විසින්ම අවබෝධ කරගත්තයි කියලා බුදුහාමුදුරන්ගේ හිතේ කොයි බකවත් නැහැ මේකේ අයිතිකාරය මමයි කියලා. තේරුණාද? ඒ නිසා බුදුහාමුදුරන්ට මේක මගේ ධර්මයේ කියලා කියන්න කිසි වෙලාවක අවශ්‍යතාවයක් නැහැ. තථාගතයන් වහන්සේ ලෝ පහළ වූවත් නැතත් තියෙන ධර්මයේ කියලයි බුදුජානන් වහන්සේ මේකට දේශනා කළේ. හරුණත් නැතත් මේක හැමදාම පවතින. ඒක මගේ නෙමෙයි කියන එකයි අදහසෙන්. මම එතන නෑ. කිසිම බුද්ධිකර ස්වභාවයක බුදුරජාණන් වහන්සේලා ඇවිල්ලා නෑ. මම සම්මා සම්බුද්ධයි. ඥානය ඇහුවා මං සම්‍යක් ඥානෙන් යුක්තයි. සිත ගැන ඇහුවා චේතෝ විමුක්තියෙන් යුක්තයි. භවය ගැන හව භව නිරෝධයෙන් යුක්තයි. අරය ඇහුවා අරය සිඳලු අරහත්. මං මේට බොහෝ ඈත කාලෙකදී කිව්වා බුදුහාමුදුරුව බුදු වෙලාවත් නැහැ කියලා. කොහොම සමහර අයට තේරෙන්නේ නැහැ. ඇති පොළු අරගෙන ඉන්නේ ඉඳයි. මොකද බුදුහාමුදුරුව බුදු වෙලාවත් නැහැ කියලා. ඒක තමයි බුද්ධත්වයේ කියලා. ඉතින් ඌව තේරුම් ගන්න හරි අමාරුයි. බුදු වෙලා ඉන්නේ ඔය ඇත්තොයි කියලා මම කිව්වා. ඒ දවස්වල හරි වේගයෙන් නොතේරෙන දේවල් කල්පනා කරගන්න බැරි දේවල් හරි ප්‍රබලව කියනවා. දේශනා කරනවා. එහෙම කිව්වහම අර මේ දෙන දෙන පිරිකර හම්බෙන්නේත් නැහැ. මම කිව්වා මේ පිරිකර හම්බෙන්නේත් නැහැ. ඒකත් නැති වෙනවා. යන්නේ වාහනේ එන්නේ බස් එකේ. ඔව් වාහනයෙන් දෙන්නේ නැන්නේ. ආයි. මොකද හේතුව මේ අම්මා අරුම බුදුන් වඩන්නේ කියන්නේ. ඉතින් මම ඊට පස්සේ හිතුව මේක ඇල් මරලා කියන්න ඕන. මෙහෙම කිව්වොත් එහෙම මට ගුටි ගන්න තමයි වෙන්නේ කියලා. ඉතින් බොහෝ ඇල් මරලා බොහොම හිමින් සැරේ දැන් කියන්නේ. අරම ගයක් යන ගැඹුරෙන් හිතන්න බෑ. දැන් ඔන්න හෙමින් හෙමින් හෙමින් සැරේ අර දුස්ති කැඩලා නිකන් හරි අසිරිමත් ස්වභාවයකට නිකන් අධ්‍යාත්මයටත් AC එක වදිනවා වගේ දැනෙන තත්ත්වයකට ටිකක් ඇවිල්ලා තියෙනව නේද? නේ? නම් ශරීරයට නිකන් කූල් එකක් වදිනකොට ෂොක් නේ නේද? ඒ වගේ අධ්‍යාත්මයටත් මේ AC එක ටිකට ගේනව නේද? ඔව් අධ්‍යාත්මයට AC එක එන්නේ මේ ධර්මයේ. ධර්මයෙන් නිකන්නේ. පැහැදිලිනේ? කයට මේ බාහිර ඒසී එකක් දැම්මම මේ අධ්‍යාත්මයේ මේසී. එතකොට මෙතෙක් වෙලා මොකද්ද වෙලා තිබුණේ එතෙන්ට එන්නේ නැතුව. අපේ මේ සෙටල්මන්ට් එක වෙනස් වෙලා තිබ්බේ. ඒක හරියට එතන කෙරෙනකොට මොකද වෙන්නේ? එයාන්න මනස විවෘත වෙන කොහටද? ලෝකෝත්තරත්වයට. මනස විවෘත වෙන දර්ශනයට. මනස විවෘත වෙන අනන්තයට. ඒ විවෘත වෙන විවෘත වෙන අපේ හිත සානසීලී වෙනවා. හැබැයි මේක ඔබ අල්ලන්න ගියාට නම් කවදාවත් අල්ලගන්න හම්බ වෙන්නේ නෑ. මේ සද්ධර්මයේ දෙන ප්‍රතිහාරය ධර්මයේ දෙන ප්‍රතිහාරයයි. දහම් කුසලයේ ලබන පින්නතුනේ සාංගික දාන 100කට වැඩිය කුසලයක් බලයක් මේ එක වැඩසටහනකින් කෙනෙක්ගේ ජීවිතයට හට ගන්නවා. හරියට හිත යොමු කළොත් සාංගික දාන 109 සාංගික දාන 100කට වැඩි ජීවිතයට දීලා නැතුවද නේද? එක දවසක්වත්. නමුත් ඊට වැඩි බලයක් හට ගන්නවා. ඒක තමයි බුදුවරුන්ගේ අනුශාසන. ඒක තමයි බුදුහාමුදුරන්ගේ සාදුනාදය. පරමාය පූජාය පටිපත්ති පූජාය. මට ගරු කරනවා නම් මට වන්දනා කරනවා නම් ලොකුම පූජාය මොකද්ද? මේ කරන්නේ මොකද්ද? මේ දේශනාව තුළම භාවනාව තියෙනවා. මතක තියාගන්න භාවනාවෙන් තොර එකක් නෙමෙයි. මේ දේශනාව තුළම භාවනාවක්. මගේ දේශනාවක් කියලා එකක් නැහැ. තියෙන්නේ දේශනාව තුළ භාවනාවක්. අහන් ඉන්න කියලා මං කියලා තියෙනවද නැහැ? අසා සිටීම, දරා ගැනීම, විමසීම, ක්‍රියා කිරීම මේ සියල්ල එකවර සිදු වෙමින් පවතින තැන භාවනාව නැද්ද? භාවනාව තියෙනවා. මෙතන චිත්තානුපස්සනාව තියෙනවා. මෙතන ධම්මානුපස්සනාව තියෙනවා. මෙතන කායානුපස්සනාව තියෙනවා. මෙතන වේදනානුපස්සනාව තියෙනවද නැද්ද? මේ සතර සතිපට්ඨානය ගැන තමයි මේ කතා කරන්නේ. ඒ නිසා වහ වහ ඒ தත්ත්වය අවබෝධ කරගන්න ඕන. ධර්මයේ ගන්න ඕන ධර්මයේ ප්‍රයෝජනෙ ඔබ ලබන්න ඕන. ධර්මයේ රසය හඹාගෙන යන ඒ කරුණෝල ගැඹුරු අර්ථයන් සොයා යන්න. ලිපිනයක් දුන්නාම ඒ ලිපිනෙට ගමන් කරනවා වාගේ ධර්ම අරමුණක් දුන්නහම මොකද කරන්න ඕන? ඒ අරමුණ කරා ගමන් කරන්න. ගමන් කරන්නේ කයින් නෙමෙයි, මේ පස්සේ නෙමෙයි, ගෙදර ගිහිල්ලා නෙමෙයි, මේ දැන් ඉඳලා මේ පැඩේ ආරම්භ කරන්න පුළුවන්. නුවණින් ගමන් කරා. කොහෙටද? ලෝකෝත්තරත්වයේ කරා. නිර්වාණය කරා. ඉන්ද්‍රයන්ගේ නිරෝධය කරා. හොඳයි, ඒ අනුව ධර්මය ප්‍රගුණ කරන්න අපේ පින්නතුන් ටික වෙලාවක් විනාඩි ආලෝක විතර හැමදාම තෙරුවන් සරණයි. ඔය විදියට ඔහොම ප්‍රගුණ කරන්න තෙරුවන් සරණයි.